කුද්දක නිකාය තේරීගාත එකක නිපාතය අන්නතර තේරිකා තේරීගාත තේරිකාවෙනි ගින්නෙන් වලදෙහි මැලවෙන පලා මැලුමක් මෙන් පොපගේ කාමාශාව අනාගාමි මාර්ගයෙන් මැලුනේද ඉතිරි කෙලෙස් රහත් මාර්ගයෙන් දවා පාංශුකූල වස්ත්‍ර හැඳ පොරවා සැපසේ ඉරියව් පවතුව අප්‍රසිද්ධ එක් භික්ෂුණියක් මෙසේ මේ ගාථාව කීවාය. සෑම තේරී ගාථාවකම අවසානයේ තැනට නියමිත නම යොදා මේ ඡේදය යොදාගත යුතුයි. මුක්ත තේරී ගාථා. මුක්තවෙනි, චන්ද්‍රයා රාහුගෙන් මිදින්නාසේ කාමාදී යෝග සතරින් මිදව ආර්ය මාර්ගයෙන් සම්පූර්ණයෙන් මිදුණු සිතින් ආහාර ණය නැතිව අනුභව කරව භාග්‍යවතුන් වහන්සේ මුක්ත නම් ඉක්මෙන භික්ෂුණියට මෙසේ මේ ගාථාවම නිතර වදාළසේක. පුන්නා තේරී ගාථා. පුන්නාවෙනි, පුරපස ලොස්වක්හි සඳමෙන් ධර්මයන්ගෙන් සම්පූර්ණ වෙව සම්පූර්ණ වූ රහත් මාර්ග ඥානයෙන් නොදැනීම් රාශිය බිඳදම. තිස්සා තෙරී ගාථා. තිස්සාවෙනි, තුන් වැදෑරුම් හික්මීමෙහි හික්මෙව යහපත් උප්පත්තිය හිස් නොකරන්න සියලු ආශා නමැති රැහැන් කඩා පංචස්කන්ධ ලෝකයෙහි කෙලෙස් නැතිව වසන්න. අන්නතරා තිස්සා තෙරී ගාථා. තිස්සාවෙනි, ධර්මයන්හි යෙදව යහපත් උප්පත්තිය නොඉක්මව යහපත් උත්පත්තිය ඉක්මවෝ අපායෙහි දුක් විඳි. දීරා තේරී ගාථා. දීරාවෙනි, කෙලෙස් නැසීම ස්පර්ශ කරව රාගාදී පාප අදහස් සංසිඳ වීම ඇති කාමාදී රැහැන් සතරින් නිදහස් වූ ශ්‍රේෂ්ඨ නිර්වාණය අත්පත් කරව. වීරා තේරී ගාථා. වීරාවෙනි, වීර වූ ආර්ය ධර්මයන්ගෙන් දියුණු කරන ලද ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් ඇති භික්ෂුණියකු නුඹ පිරිවර සහිත කෙලෙස් මාර්යා පරදවා අන්තිම ශරීරය දරව. මිත්තා තේරී ගාථා. මිත්තාවෙනි, ශ්‍රද්ධාවෙන් පැවිදිව කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි සත්කාර කිරීමෙහි ඇලෙව නිවන් ලැබීමට කුසල වූ ආර්ය මාර්ගයෙන් දියුණු කරව. පද්‍රා තේරී ගාථා. පද්‍රාවෙනි, ශ්‍රද්ධාවෙන් පැවිදිව යහපතෙහි යහපත්ව ඇලෙන්නෙක් වෙව කාමාදී රැහැන් වලින් නිර්භය වූ නිවන යාමට කුසල් දියුණු කරව. උපසමා තේරී ගාථා. උපසමාවෙනි, මාරයාට අයත් එගොඩවන්නට නොහැකි කාමාදී සතර මහවතුර එතර කරව සීනා සහිත මාරයා නසා අන්තිම ශරීරය දරන්නියක් වෙව. මුක්ත තේරී ගාථා. මංගෙඩිය, මොහොල සොකිය කුද ස්වාමියා යන කුද තුනින් මිදුනෙන් මනාකොට මිදුනෙමි. බවාශාව නසා ජාති මරණ දෙකින් මිදුනෙමි. ධම්ම දින්නා තේරී ගාථා. රහත්වීමට තද ආශාව ඇති අවසානයේ සොයන්නා වූ ඔතුමෝ සෝවන් ආදී මාර්ගයෙන් තුනින් නිවන ස්පර්ශ කළාය. කාමයන්හි නොබැඳුන සිත් ඇත්තේ අවිලේ සිට අකනිකාවට යන්නේය. විශාකා තේරී ගාථා. යමක් කොට අපායෙහි නොතැවේද ඒ බුද්ධාවවාදයට අනුව ක්‍රියා කරව මනට දෙපා සෝදා එක පැත්තක හිඳගනුව. සුමනා තේරී ගාථා. ඇස් කන් ආදී ධාතූහු දුක් වශයෙන් දැක නැවත උප්පත්තියකට නොපැමිණෙව කාමාදී භවයන්හි ඇල්ම අතහැර ශාන්තව හැසිරෙන්නේය. උත්තරා තේරී ගාථා. ශරීරයේ වචනයේ හා සිතේ සම්වරයෙන් යුක්ත වෙව මුල් සහිත තෘෂ්ණාව උදුරා දමා කෙලෙස් නැති කළේ වෙමි, නිවුණේ වෙමි. මහලුව පැවිදි වූ සුමනා තේරී ගාථා. සුමනාවෙනි, මහලුව ඔබ පාංශුකූල වස්ත්‍ර හැඳ පොරවා සුවසේ වසව පොපගේ රාගය සංසිඳුනේය, සිහිලුය, නිවුණේය. ධම්මා තේරී ගාථා. සැරයටියෙහි ආධාරයෙන් පිදු පිණිස නුවර හැසිරී ව්‍යවුලන ශරීරයෙන් යුක්තව එහිම බිම වැටුනෙමි. ශරීරයෙහි දුෂය දැක මාගේ සිත කෙලෙසුන්ගෙන් මිදුනේය. සංඝ තේරී ගාථා. ප්‍රිය වූ වේද පුත්‍රයන්ද, ගව මහිෂාදීන්ද, අත්හැර රාගයද, ද්වේෂයද අත්හැර, අවිද්‍යාවන් පරදවා මුල් සහිත තෘෂ්ණාව උගුල්ල දමා සංසිඳුනිමි, නිවුනිමි. දුක නිපාතය. අභිරූප ඉතා රූම නන්දා තේරී ගාථා. නන්දාවෙනි, ජරාවෙන් ලෙඩ වූ කුණුවලින් අපවිත්‍ර වූ කුණු වූ මේ ශරීරය බලව රාගාදී වශයෙන් නොගෙන භාවනා කරව ඉතිරි සහිත මානය දුරු කරව එසේ මානය නැති කිරීමෙන් සංසුන්ව හැසිරෙව භාග්‍යවතුන් වහන්සේ නන්දා නම් හික්මෙන භික්ෂුණියට මේ ගාථාවලින් නිතර අවවාද කරති. සෙන්ති තේරී ගාතා. නිවන් දැකීමට මාර්ගය වූ යම් මේ බොජ්ජංග හතක් වෙද්ද බුදුන් වදාළ පරිදි ඒ ධර්මයෝ මා විසින් පුරුදු කරන ලදහ. මා විසින් මේ භාග්‍යවතුන් වහන්සේ දක්නා ලදී. මේ අන්තිම ශරීරයය පුනරුත්පත්තිය ක්ෂය විය. නැවත ඉපදීමක් නැත. සුමංගල මාතා තේරී ගාතා. යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු තැනැත්තිය මොහොලින් වී කෙටීමෙන්ද ලජ්ජා බය නැති ස්වාමියාගෙන්ද පිළිකුල් බට කර්මාන්තයෙන්ද පිළුණු ගඳ ගහන මගේ සැලියෙන්ද මිදුනෙමි. මම රාගයේද ද්වේෂයේද කිව්විට කිව්විට යන අනුකරණයෙන්ම නසමි. ඒ මම ගසමුලට පැමිණ අහෝ සත්‍යයි සක වශයෙන් භාවනා කරමි. අන්ධකාසී තේරී ගාතා. කසී රටින් ලැබෙන බද්ධ යන්තරම් වීද මට ලැබෙන පඩිය එපමණ විය. නියම ගම්වැසි මහජන තෙමේ වටිනාමා අඩකින් සීමා කළේය. නැවත මම රූපයෙහි කලකිරුනෙමි, එහි නලුනෙමි. නැවත සසර සැරීමක් නැත. ත්‍රිවිද්‍යාවන්ට පැමිණෙන ලදී. බුද්ධාවවාදය කෙළෙමි. චිත්ත තේරී ගාතා. ඉදින් මම ජරාවෙන් දිරාකෘෂ වීමි. ලෙඩව ඉතා දුර්වලව සැරයටියේ ආධාරයෙන් ඔබ මොබ යමි. දෙපට සිවුර හා පාත්‍ර පසෙක තබා පර්වතයෙහි හිඳ ආත්මභාවය යටපත් කෙලෙමි. මෝහ රාශියද දුරු කළෙමි. මිත්තිකා තේරී ගාතා. ඉදින් මම දුක් ඇතිව දුර්වලව ඉක්මගිය තරුණ වයස ඇතිව සැරයටියේ ආධාරයෙන් ඉන්ද. පර්වතයට නැගී දෙපට සිවුර පසෙක තබා පාත්‍රයද තබා පර්වතයෙහි හුන්නෙමි. විති මාගේ සිත කෙලෙසුන්ගෙන් මිදුනේය. ත්‍රිවිද්‍යාවන්ට පැමිණියෙමි. බුද්ධාවවාදය කරන ලදී. මිත්තා තේරී ගාතා. පක්ෂයෙන් පිළිබඳ තුදුස්වක් දිනද, පසලස්වක් දිනද, අටවක් දිනද, ප්‍රාතිහාර කාලයෙහිද, දිව්‍ය සමූහයා සතුටු වන අටසේ සමාදනීමි. ඒ මම බත් බුදින කාලයේ පමණ ස්වල්ප වේලාවක් හිස මුදුකොට දෙපට සිවුරු පෙරවීමි. හිතේ කෙලෙස් පිපාසය සංසිඳුව දෙව්ව සැපේ ප්‍රාර්ථනා නොකරමි. අභය මාතා තේරී ගාතා. මෑණියනි, පතලෙන් උඩ හිසකේ වැටියෙන් යට මේ ශරීරය අපවිත්‍ර වශයෙන් කුණු ගඳ ගහන්නක් වශයෙන් කල්පනා කරව. මෙසේ වාසය කරන්නා වූ මාගේ සියලු රාගය නැතිවිය. දෙවිල්ල සංසිඳුනේය, සිහිල්ව නිවුනෙමි. අභය තේරී ගාතා. අභයාවෙනි, පෘථග්ජනයා යම් තැනක ඇලේද මේ ශරීරය වහා බිඳෙන සුළුය. යහපත් නුවණ හා සිහි ඇතිව මේ ශරීරයට ආශා දුරලමි. බොහෝ දුකින් පෙළෙන අක්‍රමාදයෙහි ඇලුණු මගේ තෘෂ්ණාව පහවිය. බුදුන්ගේ අවවාදය කළෙමි. සෝමා තේරී ගාතා. වීරයේ සමාන බවක් නැති හේයින් සිතට සහනයක් නොලැබ නව වරක් විහාරයෙන් පිටතට ගියෙමි. ඒ මම අටවෙනි රාත්‍රියෙහි තෘෂ්ණාව නැසීමි. ප්‍රමාද නොවීමෙහි ඇලුනා වූ මට බොහෝ දුක් ස්වභාවයන්ගෙන් තණ්හා නැති කරන්නට හැකිවිය. බුදුන්ගේ අවවාදය පිළිපදින ලදී. තික නිපාතය. අන්නරා අප්‍රකට සාමා තේරී ගාතා. පැවිදිවේ 25 වසක් වනතෙක් මා සිතට සංසිඳීමක් ලැබුණු බවෙක් නම් කිසි කලෙක නොදනිමි. එසේ සිත සැනසීමක් නොලැබ සිත වසව නොවූවා බුදුබණ සිහිකර ඉන් කලකිරීමට පැමිණියෙමි. බොහෝ දුකින් මිරිකෙමින් වීරයෙහි ඇලුණු මට නිවන් ලැබින. බුද්ධාවවාදය කෙළෙමි. තණ්හාව වියලා අදට සද්දව සක්විය. උත්තමා තේරී ගාතා. මා විසින් ඇදහිය යුතු වචන ඇති කටාචාරා නම් රහත් භික්ෂුණියක් වීද කෑ වෙතට පැමිණීමි. ඕතම ස්කන්ධායතන ධාතුන් ගැන මට දහම් දෙසුවාය. මට ඇය අනුශාසනා කළ පරිදි ඇගේ ධර්මය අසා සද්දවසක් එක අරමිනියෙන් සිටියෙමි. අටවැනි දිනෙහි අඳුරු නසා පය දිගහැරියෙමි. අප්‍රකට උත්තමා තේරී ගාතා. යම් මේ අවබෝධයේ අංග සතක් වේද බුදුන් දෙසූසේ ඒ සියල්ල මා විසින් වඩන ලදහ. ශුන්‍යතා අනිමිත්ත යන සමාපත්ති දෙක කැමතිසේ ලබන්නා වූ නිවනෙහි ඇලුණු බුදුන්ගේ උරෙහි වැදුණ දුවක් වීමි. දෙව් මිනිස් සියලු කාමයව සිඳින ලදහ. උපදනා සසර ගෙවිනි, මින් මතු නැතවීමක් නැත. දන්තිකා තේරී ගාතා. දවල් විවේකයෙන් නැගිටියේ ගිසුකුළු පවුවෙහි දේහි ගැලී ගොඩනැගුණු ඇතෙකු ගන් තෙර දිටිමි. පුරුෂේ කකුස්ස ගෙන පිටට නැගීමට පය දෙවා ඉල්ලයි. එවිට හස්තියා පය දිගු කෙළේය. ඉන් ඔහු පිටට නැගිනි. නොදමනාවූ පසුව හික්මවනලද මිනිසුන් වසයට ගිය වූ දැක ඉන් පසුව සිත එකමුතු කෙළෙමි. උබ්බරී තේරී ගාතා උබ්බරිය දුව ජීව කියාවනමැද හිඳ හඬන්නේහිය තමන් ගැන තේරුම් ගනුව. ජීව නම් සුවාසු දහසක් සියලු දෝවරු මේ සොහොනෙහිම දවන ලදහ. ඔවුන් අතුරෙන් කවරක උදෙසා දුක්වෙහිද හදවත ඇසුරු කළ දැකීමට නොහැකි හුලක් වූ ශෝකය ඒකාන්තයෙන් ඇද දැමීය. යම් එයකින් ශෝකයෙන් යුත් මගේ අනිත්‍ය ශෝකය පහ කෙළේය. එහෙයින් ඒ මම උපුටා හල හුල ඇත්තී ශුක නැත්තී පිළිනිවියාවෙමි. මුනිවරය බුදුන් දහම් සගුන් සරණ කොට යමි. සුක්ඛ තේරී ගාතා බුදුබණ දෙසන සුක්ඛ භික්ෂුණී වෙතට යමිත් නොපැමිණෙද්ද ඒ මේ රජගහ වැසියෝ මේ වේවන් මෙන් හිමිති. නොයානික වූ අමුත්ත රසේ වගුරුවන ඕජාවතු එයද මගීහු වැහිදිය මෙන් නුවණැත්තෝ ඉතා ආදරයෙන් බොත්. සුක්ඛාවෙනි පවිත්‍ර ධර්මයෙන් යුක්තව ඇලුම් නැතිව එකව සිත්ව සේනා සහිත කෙලෙස් මරු දිනා මේ අන්තිම ශරීරය උසුලව. සීලා තේරී ගාතා ලෝකයෙහි මිදීමක් නම් නැත. විවේකයෙන් කුමක් කෙරේද කාම රුචීන් අනුභව කරව පසුව පසුතැවිලි නොවෙව. කාමයෝ ශරීර කොටන ආයුධයක් හාහුලක් වැනියහා. තා කියන ඒ කාමරතිය මට නම් දැන් අරතියකි. සියල්ලෙහි තෘෂ්ණාව වනසන ලදී. මෝහ රාශිය පලන ලදී. මාරය මෙසේ දනුව පාපිය තෝ නැසුනෙහිය. සූමා තේරී ගාතා බුද්ධාදීන් විසින් ලැබිය යුතු ස්ථානය වූ ලැබීමට දුෂ්කර වූ යම් ස්ථානයක් වේද එය දෑදිනි නුවණ ඇති ස්ත්‍රියක විසින් ලැබිය නොහැකි. සිත එකමුතු කළ ඥානය පවත්නා සමයෙහි මනාකොට ධර්මයන් දක්නා වූ අපට ස්ත්‍රී බව කුමක් කෙරේද? සියල්ලෙහි තෘෂ්ණාව වනසන ලදී. මෝහ රාශිය පලන ලදී. නාමකය මෙසේ දනුව මාරය තෝ නැසුනෙහිය. චතුක්ක නිපාතය පද්‍රාකාපිලානී තේරී ගාතා සර්වඥයන් වහන්සේගේ පුත්‍ර වූ ආර්ය දායාදේ ඇත්තා වූ සමාධිගත සිත් ඇති පෙර විසූ කඳ පිළිවෙල දන්නා වූ දෙව්ලොව අපාය දක්නා වූ නොඉපදීම නම් වූ අරහත්වයට පැමිණියා වූ විශිෂ්ට ඥානයෙන් ධර්මයන් දක්නා වූ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ නිශ්ශබ්දතා ගුණයෙන් යුක්ත මේ ත්‍රිවිද්‍යාවෙන් යුක් බ්‍රාහ්මණයෙකි. පව් දුරු කෙළේ එසේම තුන් නුවණ ඇති පිරිස් සහිත මාරපරාජය කළා වූ භද්‍රාකාපිලානීද අන්තිම ශරීරය දරයි. ලෝකයෙහි ඇති දුෂ සලකා පැවිදිවීමු. ඒ අපි දැමුණේ වෙමු. පව් ගෙවීමු. සිහිලෝ වෙමු. නිව් නොවෙමු. පංචක නිපාතය අප්‍රකට තේරී ගාතා යමයකින් පැවිදිව 25 වසක් මුළුල්ලෙහි අසුරු ගසන පමණකුද සිතේ සංසුන් කමක් නොලදිමි. මම එසේ සිත සංසුන් වීමක් නොලැබ කාම ආශායෙන් තෙත හිස අත බැඳ හඬමින් විහාරයට ගියෙමි. මා විසින් ඇදහියුතු ඒ ධම්ම දින්නා නම් භික්ෂුණිය වෙතට පැමිණියෙමි. ගෞතම ස්කන්ධායතන ධාතුන් ප්‍රකාශිත ධර්මය මට දේශනා කළාය. එම භික්ෂුණියගේ ධර්ම කතාව අසා එකත්පසෙක හුනිමි. පෙර ජාති දනිමි. දිවස පිරිසිදු කරන ලදී. පරිසිත් දැනීමේ නුවණද දිව කනද පිරිසිදු කරන ලදී. මා විසින් පෙළහර පෑමේ නුවණ අත්දක්නා ලදී. මාගේ පව් ගෙවී යාම විය. විශේෂ දැනීම් සය අත්දක්නා ලදී. බුද්ධාව වාදය කරන ලදී. විමලා පුරාණ ගණිකා තේරී ගාතා ශරීර පැහැයෙන්ද රූපයෙන්ද සපතින්ද යසසින්ද කරුණකමින්ද මතුවා තදවූවා අන්‍ය ස්ත්‍රීන් ඉක්මවා සිතමි. මෝඩයන් කතා කරන මේ කය විසිතුරු කොට සරසා වැද්දා මලකුඹුව හෙලා බලා සිටින සේ විශ්වාගෘහයේ සිටියෙමි. ආභරණ හැප්පීමෙන් බොහෝ රහස් තැන් දැක්වීමෙන් මහජනයාට සිනාසෙමින් මේ ක්‍රැවටීන් කෙළෙමි. ඒ මම අද හිස මුදුකොට දෙපොට සිවුරු පොරවා පිදු පිණිස හැසිර ද්විතී අධ්‍යානයේ පටන් අරහත්වය ලබා ගස් මුලක හුන්නී වෙමි. දෙවි මිනිසුන් ඒ සියලු බැඳුම් සිඳ සියලු පව් ගෙවා සිහිවීමි. නිවුනෙමි. සීහ තේරී ගාතා පෙර මාසිත වසව නැති කල්හි නුනුවනින් කල්පනා කිරීමෙන් කාමරාගයෙන් මැඩී ඇවිසුම සිත් ඇත්තේවීමි. කෙලෙසුන්ගෙන් මඩනා ලද්දී රූපාදීන්ගේ ශුභ හැඟීම් අනුව පවත්නා සුළු වූ රාග සිතට වසඳම සිතේ සංසිඳුමක් නොලදිනි. කෙකුවේ සුදුමැලිව අවලක්ෂණව සත්වසක් මුළුල්ලෙහි හැසුරුනෙමි. ප්‍රෑදාවල දෙකීම පැමිණියා සැපයක් නම් නොවින්දෙමි. නැවත ගිහි බවට පැමිණ හැසිරීමට වඩා ගෙල වැල්ලා මිය යාම හොඳේ කියා රැහැනක් ගෙන වනේ තුළට පිවිසෙමි. මලය දැඩි කොට ගස අත්තක බැඳ එහි ගෙල ඇතුළු කෙලෙමි. එකෙනෙහි මා සිත මිදුනේය. සුන්දරී නන්දා තේරී ගාථා. නන්දාවෙනි, ඉලන් වූ අපවිත්‍ර වූ කුණු වූ මේ ශරීරය බලව. එකගව සිත මනාව අරමුණෙහි පිහිටුවා සිත අශුභ භාවනාවෙන් වැඩව. දුකඳ වූ සැරව වැහෙන මෝඩයන් සතුටු කරන මේ යම්සේද තීගේ මේ සිරුරත් එසේමයි. එය යම්සේද මෙයත් එසේය. ප්‍රෑදාවල අනලසව මෙසේ මේ දකිමින් පසුව සුඛී ප්‍රඥාවෙන් කලකිරීම දිටිමි. අප්‍රමාදව නුවණින් සලකන්නා වූ ඒ මා විසින් මේ කය තම ඇතුළත පිටත වශයෙන් තතුසේ දක්නා ලදී. එසේ ඇති කලී මම ශරීරයෙහි කලකිරුනෙමි. ඇතුළුකෙහිද නලුනෙමි. අප්‍රමාදව සියලු බැඳුම් වලින් සංසිඳුනෙමි නියුනෙමි. නන්දුත්තරා තේරී ගාථා. ඉන්නද සඳද කිවුද දෙවියන්ද මම නමස්කාර කෙලෙමි. තම් තොටුපළ වලට ගොස් දියට බසිමි. බොහෝවත් සමාදානයෙන් අඩක් හිස මුඩු කෙලෙමි. ඇතිරිලි නැති බිම නිදාගනිමි. ප්‍රය හරින් වැලකුනෙමි. සැරසීමෙන්ද පැළඳීමෙන්ද නෑමෙන් හා ඇද ඉලීමෙන්ද කාමරාගයෙන් පීඩිතව මේ කය නැගිටුවෙමි. ඊන් පසු ශ්‍රද්ධා ඇතිව සසනෙහි පැවිදිවීමි. මේ ශරීරය තතුසේ දැක කාමරාගය ඉගිලවීමි. ආශාවද ප්‍රාර්ථනාවද සියලු උත්පත්තිද සිදින ලදී. සියලු කාමාදී යෝගයන්ගෙන් වෙන්ව සිත සංසිඳීමට පැමිණියෙමි. නිත්තාකාරී තේරී ගාථා. මම ගීගෙන් සසනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදිව එතන මෙතන ලාභ සත්කාරවල ඇලී හැසුරුනෙමි. උතුම් අදහස ඉවතලා හීනාර්ථය සෙවීමි. කෙලෙසුන් වසයට පැමිණ මහනකමේ අදහස නොදනිමි. පන්සලෙහි උන්නා වූ ඒ මට තෘෂ්ණාවට වසබව නොමගට ගියමි සංවේගයක් විය. මාගේ ජීවිතයේ ඉතා ස්වල්පයි. ඒද ජරාව හා ලෙඩ මිරිකයි. කය ජරාවට පැමිණ බිඳේ. මට පමාවීමට දැන් කල් නොවේ. ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම තතුසේ සලකන්නේ මිදුණු සිත් ඇතිව නැගී සිටියෙමි. බුද්ධ වචනයට අනුව ක්‍රියා කෙලෙමි. සකුලා තේරී ගාථා. ඊයේ ගිය වසන මම භික්ෂූන් වහන්සේ නමකගෙන් වන අසා රාගාදීන් තොර වූ නොමැරෙන නිර්වාණයට යන දහම දිටිමි. ඒ මම පුතාද දුවද ධන සම්පත්ද හැර කෙලෙ සිඳවා ශාසනයෙහි පැවිදි වෙමි. හික්මෙන්නකු මම මතු මග වඩන්නේ ඊන් නැසේ යුතු කෙලෙසුන්ද කාමය හා කොපේද දුරු කෙලෙමි. සියය පසපන් මෙහෙණියක පූර්ව ජාතිය සිහි කිරීමි. පිළිසිදුව මනාව වඩන ලද දිවස පිළිසිදු කෙලෙමි. හේතුවෙන් හටගත් වහා විදෙන සංස්කාරයන් සතුරු වශයෙන් දැක සියලු පව් දුරු කෙලෙමි. සිහිල්වීමි, නියුනෙමි. සුනා තේරී ගාථා. මේ රූපකායෙන් දරුවන් දස දිනෙක වදා දුර්වල වූවා, මහලු වූවා, භික්ෂුණියක් වෙතට ගියෙමි. ඕතම මට ස්කන්ධ ආයතන ධාතුන් ගැන ධර්ම දේශනා කළ අය. ඇගේ ධර්මය අසා කෙහෙ සිද පැවිදි වෙමි. හික්මෙන්නා වූ ඒ මාගේ දිවස පිරිසිදු විය. මා විසූ පෙර ජාති දනිමි. එකගව මනාව සිත එකමුතු වූවා අනිමිත්ත භාවනාව වැඩිමි. තෘෂ්ණා වශයෙන් නොගෙන නිවි අනතුරුව මිදුනා වෙමි. මුල් කැපූ නුවණින් දන්නා ලද පංචස්කන්ධය උපවති. නාමක වූ දිරෝතිගේ ශරීරයට නින්දා වේවා. නැවත වීමක් දැන් නැත. පද්‍රා කුණ්ඩල කෙසේ තේරී ගාථා. ඉඹුලු හිස කෙහෙ ඇති දත්මල දරන්නා වූ එක් සලුවක්ම හඳනා කොරෝනා කොට ඇති නිවැරදිහි වරදයයි කල්පනා ඇතිව වරද නිවරදයයි කල්පනා ඇතිව පෙරහැසුරුනෙමි. කිචුකුළු පවුවෙහි දවල් විවේකයෙන් නික්මුණ මම භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද රාග නැති සර්වඥයන් වහන්සේ දිටිමි. එකට ගොස් දෙදෙන බිම හැන දොහොත් මුදුන්දි වැන්දෙමි. භාග්‍යවතුන් වහන්සේ එව පිනතියයි වදාළ සේක. එය මගේ උපසම්පදාව විය. අංග, මගද, වජ්ජිකාසි, කෝසල යන ජනපද ඇසුරු විය. ණය රහිත වීමි, පනස්වසක් රට වැසියන් දුම් පිංගාහාරය අනුභව කෙළෙමි. යමෙක් තෙම රහතෝ භද්‍රාවට සිවුරක් දුන්නේද ඊමේ නුවණැති උපාසක තෙම ඒකාන්තයෙන් බොහෝ පින් රැස් කරගති. පටාචාරා තේරී ගාථා. මිනිස්සු නඟුලින් කෙතසා බිම විජුවපුරා ඉන් අමුදරුවන් පෝෂ්‍ය කරමින් ධනේද ලබති. සීල සම්පන්න වූ ශාස්ත්‍ර වචනය කරන්නා වූ කුසීත නොවූ උදවු නොවූ මම කිම නිර්වාණය නොලබම්ද? පාසෝදා සිට උස් බිමින් මිටි බිමට ගලා ආපා සේදු දිය දැකැ ඒ ජලය කෙරෙහි භාවනා කෙළෙමි. අසරුවකු ආජානයේ අශ්වයා දමනය කරන්නා සේ සිත සන්සුන් කෙළෙමි. විති මම පහනක් ගෙන පන්සලට ගියමි. යහන බලා සිහි ඇඳෙහි වැදගතිමි. ඉන් පසු එද්දගෙන පහන් තිරේ ඇද්දෙමි. එකෙනෙහිම පහන නිවුණක් මෙන් සිතනින්නේය. තින් සමත්තා තේරී ගාථා. මනුෂ්‍යයෝ මොහොල් ගෙන වී කොටා අබු දරුවන් පොෂ්‍ය කරමින් ධනවත්ද වෙති. යමක් කොට පසුව නොතැවේද ඒ බුද්ධ ශාසනය කරව මහා පාසෝදා එකත්ප සිකහි දෙව් සිත සංසිඳවීමෙහි යෙදී බුද්ධාවවාදය කරව. ඒ භික්‍ෂුණීම් පටාචාරා තෙරණියගේ දේශනාව අසා පාසෝදා එක පසෙක හුන්නාහුය සිත සංසුන් කිරීමෙහි යෙදී බුද්ධ නියමය කළා. ප්‍රෑමුලියාමෙහි පෙරවිසූ කඳ පිළිවෙල සිහි කරන ගැනීම ලැබූහ. රාත්‍රී මධ්‍යමයාමෙහි දිවස පිරිසිදු කළහ. ප්‍රෑ පසුයම අඳුරු කඳ නැසූහ. නැගිට පා වැද ඔබගේ අනුශාසනය කෙළෙමු. යුද්ධයෙන් දිනු සක්දෙව් රජ පිරිවරා සිටි තවතිසා දෙවියන් මෙන් ඔබ පිරිවරා හැසිරෙමු. තුන් දැනීම ඇත්තමු, පවු නැත්තමු. චන්ද්‍රා තේරී ගාථා. පෙර නෑදෑ මිත්‍රයින්ගෙන් තොර වූ වැන්දම වූ පුත්‍රයන් නැත්තා වූ බතක් වතකුදු නොලබන බිලිඳු තැනැත්තියක් වීමි. මැටි බඳුනක්ද සැරයටියක්ද ගෙන ගෙන්ඩෙට සිගා යමින් ශීතයෙන් උෂ්ණයෙන් මිලිකෙමින් මම සත් අවුරුද්දක් හැසුරුණෙමි. ආහාර පාන ලබන භික්ෂුණියක දැක වෙතට පැමිණ ශාසනයෙහි පැවිදි කරවයි කීමි. ඒ කටාචාරාවද අනුකම්පාවෙන් මා පැවිදි කළාය. අනතුරුව මට අවවාද කොට පරමාර්ථයෙහි යෙදීය. මම ඇගේ වචනය අසා අනුශාසනා කෙළෙමි. ආර්යාවගේ අවවාදය සඵල විය. ත්‍රිවිද්‍යාලාභී වීමි, පවු නැත්තියක වීමි. චක්කනිපාතය. පංච සත තේරී ගාථා. මෙහි ආවා වූද මින් ගියා වූද යමකුගේ මාර්ගය නොදනීද? කොයින්දෝ ආවකුම මගේ පුතයි හඬති. මෙහි ආවා වූද මින් ගියා වූද ඔහුගේ ගමන් මග දනුණක් මොහුට ශුක නොකරව. සතුන්ගේ ස්වභාවය මෙසේය. නොඉල්ලන ලදුව එයින් මෙහි ආය. එසේම නොදනවා කොහේදෝ සිට අවු කීප දවසක් මෙහි වැසමින් ගියේය. මෙයිනුත් අන්භවයකට ගියේය. ඉනුත් අන් තැනකට යයි. මල තැනැත්ති මනුෂ්‍යාදී රූපයෙන් ඔබ මොබ හැසිරෙමින් යන්නේය. මෙහි ආලෙසම එසේ ගියේය. එහි කවර නම් වැළපීමක්ද? මගේ හෘදය ඇසුරු කළ දුකසේ දැක්වියුතු දුකුල ඉගිලවීය. ශෝකයෙන් පීඩිත මගේ ඒ දුහිත ශෝකය දුරු කෙළේය. ඒ මම උපුටා කළ හුල ඇත්තී කෘත්‍යයට පැමිණියා සපුරා නිවුණින්ද මුනින් වහන්ස අද බුදුන් දහම් සඟුන් සරණ කොට යමි. වාසෙක්ති තේරී ගාථා. පුත්‍ර ශෝකයෙන් පීඩිත වූවා අවුල් සිත් ඇත්තීම පිරිසිදු සිහිනැත්තී නිර්වස්ත්‍ර වූවා විසිරුණු කෙස් ඇත්තී මම තැනින් තැන හැසුරුනෙමි. හසල ගොඩවලද සොහොනෙහිද වීතිවලද විසීමි. වඩසා පවසින් පෙළෙමින් තෙවසක් හැසුරුනෙමි. නොදැමුණුන් දමනය කරවා සියල්ල දත් කිසිවකින් බයක් නැත්තා වූ ශොබන ගමන් ඇත්තා වූ මිතිලාව බලා වඩින්නා වූ බුදුන් දුටිමි. ප්‍රකෘති සිහිකල්පනා ලැබ වැඳ උන්වහන්සේ වෙතට පැමිණියමි. ඒ ගෞතමයන් වහන්සේ අනුකම්පාවෙන් මට දහම් දෙසූ සේක. උන්වහන්සේගේ ධර්මය අසා ශාසනයෙහි මහනවීමි. බුදුන්ගේ වචනයෙහි යෙදී නිර්වාණ පදය අත්කෙළෙමි. මේ අන්තකොට ඇත්තා වූ සියලු ශෝකයව සිඳින ලදහ. යමකින් ශෝකයන්ගේ පහළවීම වේද ඒ වස්තුව මා විසින් පිරිසිද දන්නාලදී. කෙමා තේරී ගාථා. නුබත් රූමත් තරුණියකි. මම ඒසේම පැහැපත් තරුණයකි. පසබතුරු වැයුමින් යුක්තව සිත් අලවමු. කෙමාවෙනි එන්න. ලෙඩ වූ වහා බිඳෙන සුළු වූ කුණුකය කරනකොට ගෙන පීඩාවෙමි. ලංජාවෙමි. කාම තෘෂ්ණාව නසනලදී. කාමයෝ ශරීරයන් විඳීමට සතක් හාහුලක් වැනියහා. තා කියන කාමරතිය මට නම් දැන් අරතියකි. සියල්ලෙහි තෘෂ්ණාව වනසන ලදී. මෝහ රාශිය පලන ලදී. වාමකය තූනසනු ලැබීය. මෙසේ දනුව. අඥානයෝ චන්ද්‍ර සූර්යාදී තාරකාවන්ට වදිමින් වනේහි ගිනි දෙවියන් පුදමින් තත්වාකාරය නොදැන සුද්ධිය නොදනි. මමද පුරුෂුත්තම වූ සම්බුදුන් වදිමින් සියලු දුකින් මිදෙමි. ශාස්ත්‍රු ශාසනය කරන්නියක් වීමි. සුජාතා තේරී ගාථා. අලංකාරව මහඟු වස්ත්‍ර හැඳ, මල්දම් පැළඳ, සඳුන් හා සියලු ආභරණයන් ගවසා දාසී සමූහයා පිරිවරණ ලදුව. බොහෝ ආහාරද, කාද්‍යද, වචයද ගෙන්නාගෙන ගිහින් නික්ම උයනට පැමිණියෙමි. හි උයනෙහි සිත් පළවා සෙල්ලම් කර සියගෙට එන්නි. සාකේත නුවර අංජන වන විහාරය බලන්නට පිවිසෙමි. එහි වැඩහුන් ලොවට පහනක් වූ සර්වඥයන් වහන්සේ දැක වැඳ උන්වහන්සේ වෙතට පැමිණියේය. ඒ ඇස් ඇති සර්වඥයන් වහන්සේ අනුකම්පාවෙන් මට ධර්ම දේශනා කළසේක. මහර්ෂි වූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා සතයන් තේරුම් ගතිමි. එහිදීම පහ වූ රාග රජස් ඇති නිර්වාණ පදය ස්පර්ශ කෙලෙමි. ඉන් පසු දහම් දත් මම සර්වඥ ශාසනයෙහි පැවිදි වෙමි. තුන් දැකීමට පැමිණියා සර්වඥ ශාසනය නොසිස්කොට දකිමි. අනුපමා තේරී ගාථා. බොහෝ සම්පත් ඇති මහත් ධන ඇති උසස් වූ කුලයක උපන්නෙමි. පැහැයෙන් රූපයෙන් සම්පූර්ණ වූ මම මේද නම් සිටුහට දුවක් වීමි. රාජපුත්‍රයන් විසින් පතනල දුව, සිටුපුත්‍රයන් විසින් කැමැතිව මට අනුපමාව රඳවයි කියා මපියාණන් වෙතට දූතයන් එවූහ. ඔබේ දූ මේ අනුපමාව යම් පමණකට කිරා බැලීමෙන් බරද, ඉන් අටගුණයක් රන් මැණික් දෙමි. ඒ මම ලොවට උසස් වූ අත්‍යුත්තම බුදුන් දැක ඒ බුදුන්ගේ සිරි පතුල් නැග එකත්පසෙක හුන්නෙමි. ඒ ගෞතම සර්වඥයන් වහන්සේ අනුකම්පාවෙන් මට දහම් දෙසූසේක. කුණස්නෙහිම අනාගාමී ඵලය ලදිමි. ඉන් පසු එස කෙස් කපා හැර සස්නෙහි පැවිදි වීමේ යමකින් තෘෂ්ණාව වියලා අද මේ සත්වන රැයවේ. මහා ප්‍රජාපති ගෞතමී තේරී ගාථා. යමෙක් මා සසර දුකින් විදුද, අන්‍ය සත්වයනු සසර දුකින් විදුද, සියලු සත්වයන්ට උතුම් වූ බුද්ධ වීරයන් වහන්ස, ඒ ඔබට නමස්කාරය වේවා. සියලු දුක මා දැනිනි, සසරට හේතු වූ තෘෂ්ණාව වියලනලදී. ආර්ය අෂ්ටාංගික මාර්ග වූ නිවන ස්පර්ශ කළාය. පෙරමව, පුත්ව, පියාව, සහෝදරයාව පසුව නිත්තනියද විය. මෙලෙස ඇත්ත නොදැන නොලැබ සසර සැරීමි. මා විසින් මේ භාග්‍යවතුන් වහන්සේ දක්නාලදී, මේ අන්තිම ශරීරයයි, ඉපදෙමින් හැසිරීම ක්ෂය විය, දැන් මතු ඉපදීමක් නැත. පටන්ගත් වීරය ඇති, කර්මක්ෂය කළ දැඩි පැරකුම් ඇති සමගි වූ ශ්‍රාවක සමූහයා දක්නෙන්ද මේ බුදුවරයන්ට කරන වන්දනාය. මහා මායා දේවිතම බොහෝ දෙනාට ඒකාන්ත වැඩ පිණිස ගෞතමයන් ඉපදවී උන්වහන්සේ ව්‍යාධි මරණ වෙළුණවුන්ගේ දුක්ඛ රාශිය දුරු කළසේක. පුත්ත තේරී ගාථා. පුත්තාවෙනි, දරුවන්ද, ඥාති සමූහයා, සම්පත්ත, හැර යමක් පිණිස පැවිදි වූයේද ඒ වඩව සිතට වසඟනෝ. සිතින් රැවටුණු සත්වයෝ මාර විෂයෙහි ඇලුනාහු නොයෙකිපදීම් ඇති සසර දිව ඇවිදි. කාමයෙහි රුචියද, ක්‍රෝධයද, ආත්මදෘෂ්ටියද, ශීලවෘත පරාමර්ශනයේද, විචිකිත්සාවද යන. මෙතෙරට ගෙනෙන මේ බැඳුම් නසා භික්ෂුණිය මෙයට නැවත නොපැමිණෙව. හැල්ම, මානය, උඩුබුව, මුලාව යන බැඳුම් සිඳ දුක් කෙළවර කරන්නෙහිය. සසර හැසිරීම නිමවා නැවත ඉපදීම දැන මේ දිවියේම සෑහී සංසුන්ව වාසය කරව. විජය තේරී ගාථා. සිත වසඟ නොවන කල්හි සිත එකමුතුවක් නොලැබ නවවරක් විහාරයෙන් බැහැර ගියෙමි. භික්ෂුණිය වෙතට පැමිණ සකසා ධර්මය විචාලෙමි. ඕතම ධාතු ආයතන යුතු ධර්මය මට දේශනා කළාය. ඇගේ වචනය අසා ඒ අනුශාසනාව කරන්නේ රෑ මුල් යාමේහි පෙර ජාතිසිහි කෙලෙමි. රාත්‍රි මධ්‍යම යාමේහි දිවස ලදිමි. පශ්චිම යාමේහි අඳුරු කඳ නැසීමි. එකල්හි ප්‍රීති සැපය ශරීරය පුරා පතුරවා වාසය කෙලෙමි. අඳුර නසා සත්වැනි දවස පය දිග හැරියෙමි. සත්තක නිපාතය. උත්තරා තේරී ගාතා. මේ මනුෂ්‍යයෝ මහල් ගෙන ධාන්‍ය කොටති. අඹු දරුවන් වඩමින් ධනේද රැස් කරති. යමක් කොට පසු නොතැවේද ඒ බුද්ධ වචනයෙහි උත්සාහ කරව. පාසෝදා එකත්ප සෙකහිදු. එකදෝ ඉතා සංසුනෝ සිත නග වස්තු නාත්ම වශයෙන් නොව අනාත්ම වශයෙන් පිළිවෙලින් සිහිකරව. මම ඒ කටාචාරා තෙරණියගේ අනුශාසනා වචනය අසා පාසෝදා එකත්ප සෙක සිටියමි. රාත්‍රි ප්‍රථම යාමෙහි පෙර ජාති දැනීම ලදිමි. මැදිරෑ දිවස ලදිමි. අලියම අඳුරු කඳ නැසීමි. තුන් නුවණ ලබා නැදී සිටියමි. ඔබගේ අනුශාසනාව කරන ලදී. තෞතිසා වැසි දෙවියෝ යුද්ධයෙන් දිනූ සක්‍රට පිරිවරා සිටින්නාක් මෙන් ඔබ පිරිවරා සිටිමි. තුන් නුවණ ඇත්තී වෙමි. පෞදුරලීමි. ශාලා තේරී ගාතා. සිහිය මනාව පිහිටුවා වඩන ලද ඉන්ද්‍රිය ඇත්තා වූ භික්ෂුණිතම සියලු සංස්කාරයන් සංසිඳුණු සැප වූ නිවන් පදය අත්කෙළේය. කවරකු උදෙසා කෙස් මුඩු කෙළෙහිද, මෙහෙණියක මෙන් පෙනෙහිද, පාසාණ්ඩයන් රුචි නොකෙරෙහිද, මේ කුමකට මුලාව හැසිරෙහිද? මින් වැහැර වූ පාසාණ්ඩවයෝ දෘෂ්ටීන් ඇසුරු කරති. ඔහු ධර්මය නොදැනිති. ධර්මයෙහිත් දක්ෂයු නොවෙති. ශාක්‍ය වංශයෙහි උපන් කෙනෙකු හා සම නොවන බුදුවරයෙක් ඇත. හේ සියලු දෘෂ්ටීන් ඉක්මවන දුකය. දුක් හටගැන්මය, දුක් නැති කිරීමය. දුක් නැති කිරීමේ උපාය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයද යන ධර්මය මට දෙසූහ. ඒ මම උන්වහන්සේගේ වචනය අසා සසුනෙහි ඇලී වාසය කෙළෙමි. තුන් නුවණ ලබන ලදී, සර්වඥ ශාසනය කරන ලදී, සියල්ලෙහි තෘෂ්ණාව නසන ලදී, අඳුරු රැසද පලන ලදී, මාරය එසේ දනුව, මාරය තෝ නසන ලද්දෙහිය. උපචාරා තේරී ගාතා. සිහියෙන් යුක්ත වූ නුවණ ඇස ඇත්තා වූ මඩන ලද ඉන්ද්‍රියයන් ඇත්තා වූ භික්ෂුණිතම මහා පුරුෂයන් විසින් සිවුනා ලද නිර්වාණ පදය අවබෝධ කෙරේ. කුමක් හෙයින් ඉපදීම රුචි නොකෙළෙහිද? උපන්නේ පස්කම් සැප අනුභව කෙරේ. කාමරතීන් අනුභව කරව, පසුතැවිලි නොවෙව. උපන්නාට මරණය වේ. උපන්නේ අත්පා කන් ආසාදිය කැපීම වූ අදදී සිර කිරීම් ගහට යුක් දුකට පැමිණේ. ශාක්‍ය කුලයෙහි උපන් අපරදවන ලද්දා වූ සම්බුද්ධ කෙනෙක් ඇත. උන්වහන්සේ මට ජාතිය ඉක්මවන දුකය, දුක් හට ගැනීමය, දුක් ඉක්මවීමය, දුක් නසන මෘදු වූ ආර්යෂ්ටාංගික මාර්ගය යන ධර්මය දෙසූසේක. මම උන්වහන්සේගේ ධර්ම කතාව අසා සසුනෙහි ඇලී වාසය කෙළෙමි. තුන් නුවණ ලබන ලදී, සර්වඥ වචනය කරන ලදී, සියල්ලෙහි තෘෂ්ණාව නසන ලදී, අඳුරු කඳ දුරවෙන ලදී, මාරය එසේ දනුව, මාරය තෝ නසන ලද්දෙහිය. අටක නිපාතය. සීසූපචාරා තේරී ගාතා. ශීලයෙන් යුත් සංවර වූ ඉඳුරන් ඇති භික්ෂුණිතම ස්වභාවයෙන් මදුර වූ නිර්වාණ පදයට පැමිණි. නුඹ පෙර විසූතාවතින්ස යාම තුසිත නිර්මාණරතී පරනිර්මිත නම් දෙව්වේ භවනයක් වේද එහි සිත පිහිටුවව. තාවතින්ස යාම තුසි නිර්මාණරදී පරනිර්මිත යන දෙව්ලවැසි යම් දෙවියෝ විය. සිය කෙහි පිහිටුවාහු සිය කය නොඉක්ම වූවාහු ඔහු කලින් කල භවයට පැමිණීමෙන් ජාති මරණයට පැමිණීමෙනි. සියලු ලෝකය ඇවිලගත්තේය. සියලු ලොව තදින් ඇවිලගත්තේය. සියල්ල තදින් ඇවිල සිටි. සියලු ලෝකය තදින් කම්පා වෙයි. සෙලවිය නොහැකි අසමාන වූ පෘථග්ජන නුවුවන් සේවනය කළ ධර්මයක් බුදුහු දෙසූද එහි මා සිත ඇලුනේය. මම උන්වහන්සේගේ වචනය අසා සසුනෙහි ඇලී විසීමි. තුන් නුවණ ලබන ලදී, බුද්ධානුශාසනය කරන ලදී, සියල්ලෙහි තෘෂ්ණාව නසන ලදී, අඳුරු කඳ පලන ලදී, මාරය එසේ දනුව, මාරය තෝ නසන ලද්දෙහිය. නවක නිපාතය. වණ්ඩමාතා තේරී ගාතා. වණ්ඩය ලෝකයෙහි තෘෂ්ණාව තට නොවේවා. පුත්‍රය නැවත නැවත දුකෙහි කොටස් කරුවෙක් නොවේවා. වණ්ඩය තෘෂ්ණා නැති සැක නැති සිහිලු ගමනේ වූ පෞහල මුනිහු සැපසේ වෙසෙති. වණ්ඩය නුඹ ඒ ඍෂීන් විසින් පුරුදු කළ මඟ දැකීම් පිණිසද දුක් කෙළවර කිරීම් පිණිසද වඩව. මාගේ මෑණිතම නිර්භයසේ මේ අවවාදය කියයි. මා කෙරෙහි තව ඇලුම් මාත්‍රයකුත් නැතේ ඒකාන්තයෙන් සිතමි. වණ්ඩය, කීන, උසස් වැනි ස්වල්ප මාත්‍ර වූද සංස්කාරයකුත් මට නැත. ස්වල්ප වූද තෘෂ්ණාවක් මට නැත. අලස නොව ධ්‍යාන කරන්නා වූ මාගේ සියලු පව් ගෙවින තුන් නුවණ ලබන ලදී. බුද්ධාව වාදය කෙලෙමි. අනුකම්පා ඇති මාගේ මෑණිතුම පරමාර්ථ සහිත ගාථා නමැති කෝටුවෙන් සිහි ගැනීය. මම ඒ මවගේ අවවාද වචන අසා නිර්වාණය ලැබීම පිණිස ධර්ම සංවේගයට පැමිණියෙමි. මව විසින් මෙහෙයන ලද ඒ මම රෑ දවල්හි නොඅලස වීරය කිරීමෙහිද සිත් ඇතිව උතුම් ශාන්තිය ස්පර්ශ කෙලෙමි. එකාදසක නිපාතය. කිසාගොතමි තේරී ගාථා. කල්‍යාණ මිත්‍ර භාවය සර්වඥයන් වහන්සේ විසින් ලෝකයා උදෙසා වර්ණනා කරන ලදී. කලන මිතුරන් සවුනේ මෝඩ වුවද පණ්ඩිත වන්නේය. බුද්ධාදී සත්පුරුෂයන් සේවනය කටයුතුයි. එසේ සේවනය කරන්නවුන්ගේ ප්‍රඥාව වැඩි. සත්පුරුෂයන් සේවනය කරන තැනැත්තේ සියලුම දුකින් මිදේ. දුකද, දුක ඇතිවීමද, නිවීමද, මාර්ගයද යන උතුම් ඇත්ත සතර දැනගනි. සතුන් ඉක්මවන භාග්‍යවතුන් වහන්සේ විසින් ස්ත්‍රී භව දුකකේ වදාරන ලදී. අඹුවන් කීප දෙනෙකු අතර එක් අඹුවක වීමද දුකෙක. වරක් වැදූ ස්ත්‍රියෝ කෙලද සිදගනිති. සියමලි ශරීර ඇති ඔහු අසකති. ඉපදීම මරණය අතර වූ වාහු දෙදෙනාම මහත් පීඩා විමිති. වැදීමට යමින් සිය ගෙදරට නොපැමිණ මගදී වදා හිමියන් වල තැනැත්තේ දුටිමි. කාලකන්නියගේ පුත්‍රයන් දෙදෙනාද කලුරිය කළහ. සැමියාද මගමලේය. දරසෑයක මව්පියන්ද සොහොල් රුද දැවේ. දුප්පත් පහත් කුලයන්හි ඉපිද නුඹ විසින් විඳිනා ලද දුක අප්‍රමාණයි. නොයෙක් දහස් ගණන් ජාතීන් හිතට කඳුළුද පැවතිනි. සොහොන් මැද විසීමි. එසේම සිය පුත්‍ර මාංශයද කන ලදී. සියල්ලන් විසින් නින්දා කළ කුලවංශ නැසුණු ඇන්දම වූ ඔතුම නිවනට පැමිණියාය. මා විසින් නිවන් යන ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන ලදී. මම දහම් කැඩපත පැතීමි. නිවන ඇසින් දක්නා ලදී. ඉඟුළු ඇඟුල් ඇති බහා තුබු බර ඇති කළ යුක්ත කළ රහතෝ කිසාගතමි තේරී වූ මම මෙය කීවෙමි. ද්වාදසක නිපාතය. උත්පලවන්නා තේරී ගාථා. මෞදූ යන අපි දෙදෙන එකකුට භාර්යා වීමු. පෙර නුවූ ලොමු දැහැ ගන්වන මහත් සංවේගයක් මට පහළ විය. කාමයෝ අපවිත්‍රය, දුගඳය, කටු සහිතය. යමක ගැලී මෞදූ දෙදෙන වූ අපි පුතුට සමාන භාර්යා වීද ඒ කාමයට නින්දා වේවා. ඒ මම කාමයෙහි දොස් දැක නිර්භය වූ නිර්වාණය දැක්මට රජගහ නුවරදී ගිහිගෙන් නික්ම සසනෙහි පැවිදිවීමි. පෙර ජාති දනිමි. දිවස පිරිසිදු කෙලෙමි. පරසිත් දැකීමද දිව කනද පිරිසිදු කරන ලදී. මා විසින් රිද්දි විදි නුවණ ප්‍රත්‍යක්ෂ කරන ලදී. පව් ගෙවීමට පැමිණියාය. උසස් දැනුම් සය අත්තුටුවාය. බුද්ධාව වාදය කරන ලදී. මම අසුන් සතර දෙනකු යෙදූ රථයක් රිද්දියෙන් මවාගෙන ලොවට පිහිට වූ නොසෙල්වෙන බුදුන්ගේ සිරිපා වැඳ සිටියෙමි. තෝ අග දක්වා මනාව මල්පිපි රුකක් වෙතට පැමිණ තනිව සිටියේය. නුඹට කිසිදු දෙවැනියක් නැත. ලද බොළඳ නුඹ සල්ලාලයන්ට බිය නොවෙහිද? සල්ලාලයෝ ලක්ෂයක් එක්ව ආවාහුද? මෙවැනි වන්නාහුය. ලෝමයකුත් මසෙලි නොවුලයි මාරය. නුඹ තනිව මට කුමක් කෙරෙහිද? ඒ මම අතුරු දහන් වෙමි. නුඹේ කුසට හෝ පිවිසෙමි. බැම අතර හෝ සිටිමි. එසේ සිටින මා නොදත් මෙහිය. මම වසභ කරගත් සිත් ඇත්තෙමි. සතර දියුණුව යහපත්ව වඩන ලදී. සිය දැනීම අද්දක් නලදී. බුදුන්ගේ ශාසනය කරන ලදී. කාමයෝ ස්කන්ධයන් කෙටීමට සැත්පුල්වනිය. තා කියන ඒ කාම ඇල්ම මට නම් දැන්න ඇල්මකි. සියල්ලෙහි තෘෂ්ණාව වනසන ලදී. අඳුරු කඳ පලන ලදී. මාරය මෙසේ දැනුව කාපිය තෝ නැසුනේ වෙහි කීවාය. සොලස නිපාතය. පුන්නා තේරී ගාථා. ස්වාමීන්ගේ දඩුවමට බියෙන්ද ආක්‍රෝෂයට බියෙන්ද තැතිගත්තී සීත කාලයෙහි දියගෙනෙමි. හැම විට දියට බසිමි. බ්‍රාහ්මණය, නුඹ කාට බිය වූයේ හැමදාම දියට බසිනෙහිද? යවුලන සිරුරු ඇතිව අතිශයින් සිත දුක විඳිනෙහිය. පින්වත් පුන්නාවෙනි, කළ පව් වලකන කුසල් කරන මා නුඹ දැනම පිළිවිසෙහි. යම්කිසි මහල්ලෙක් හෝ තරුණයෙක් හෝ පාප කර්මයක් කෙරේද, ඒ දිය නෑමෙන් පාප කර්මයෙන් මිදේ. නොදන්නා වූ නුඹට කවර නම් අඥානයෙක් දිය නෑමෙන් පාප කර්මයෙන් මිදේයයි යන මේ කීයේද? දියෙහි හැසිරෙන ඒ අනෙක් මැඩි, කැසුබු, මෝරු, කිඹුල් මත්ස්‍යාදී වූ ඒකාන්තයෙන් ස්වර්ගයට යන්නාහු යැයි සිතමි. එළුවන් මරන්නෝද, කූරන් මරන්නෝද, කැවුලෝද, මුව වැද්දෝද, ඒ අනෙක් සොරුද, වද ඝාතකයෝද, පව්කාරයෝද ස්වර්ගයට යන්නාහ. ඔහුද දියෙහි ගිලීමෙන් පාපකර්මයෙන් මිදෙත් නම් ඉදින් මේ ගංගා වූ ඔවුන්ගේ පෙරකළ පාපකර්මය ඉසිලුහ. බ්‍රාහ්මණය යමකට බිය වූයේ සැම විට දියෙහි ගිලේද නුඹේ පුණ්‍යෝද ඒ දියෙහිම පාවෙති. එවිට නුඹ පුණ්‍යයෙන් තොර වූයක. බ්‍රාහ්මණය එයම නොකරව ශීත නුඹේ සම නොපෙලාවා. නුඹට පිළිපන් ආහාරය මාර්ගයට පැමිණවි. එසේ දියේ ගැලීමෙන් මා වැළකූ පින්වතිය, නුඹට මේ සලුව දෙමි. සලුව නුඹටම වේවා. මම සලුව නොකැමැත්තෙමි. ඉදින් නුඹ දුකට බියවන්නේහි නම් නුඹට දුක අප්‍රිය නම් එළියේද රහසේද පවකම් නොකරව. ඉදින් නුඹ පවකම් කෙරෙහිද කරන්නේහිද අහසට නැග පලා යන්නා වූද නුඹට ඒන් මිදීමෙක් නැත. ඉදින් දුකට බියවන්නේහි නම් දුක ප්‍රිය නොවේ නම් මසැලෙන බුදුන් දහම් සඟුන් සරණ කොට යව. ශීලයන් සමාදන් වෙව. එය නුඹට වැඩ පිණිසවන්නේය. නුඹ කීලෙස මට වැඩක් වේ නම් මෙතැන් පටන් නොසැලෙන බුදුන් දහම් සඟුන් සරණ කොට යෙමි. පෙර බ්‍රාහ්මණ වෙමි. අද ඇත්ත වශයෙන් බ්‍රාහ්මණ වෙමි. එසේ ත්‍රිවිද්‍යා ඇත්තෙමි. වේද සහිත වෙමි. යහපත් බ්‍රාහ්මණ වෙමි, නෑවේ වෙමි. විසති නිපාතය. අම්බකාලී තේරී ගාථා. මගේ කෙස් බමරුන්සේ කළුය. කෙළවර කැරකී නැවී ගියේය. ඔහු දැන් ජරාව හන නූල් මෙන්වේ. සත්‍යවාදීන්ගේ වචනය එසේමයි. සුවඳ කරවන ලද සුවඳ කරලුවක් වැනි වූ මල් පුරවන ලද මාගේ කේශ සමූහය දැන් ජරාවෙන් එළුළුම් ගඳහමයි. සත්‍යවාදී වචනය සේ අනිකක් නොවීය. මනාව වැවූ යනක් වැනි වූ කොස්සෙන් හරන් පනාවෙන් නවුල හල අගින් සැරසුණු ඒ කේශ සමූහය ජරාවෙන් තන්හි තන්හි ගැලවී වැටී තුනීවිය. සත්‍යවාදී වචනය එසේමයි. යතු හිසකේ වැටිවලින් හොබවන ලද රන්කමින් සරසන ලද එය පෙර ශුභමානය, එය ජරායෙන් ගිලිහි වැටි පෑතැටිවිය. සත්‍යවාදී වචනය සේවිය. දක්ෂ චිත්‍ර ශිල්පියෙකු විසින් මනාව කළ රේඛා මෙන් මා බැම සඟල පෙර බැබළුහ. දැන් බිරීමෙන් රැලි එල්බ සිටි. ප්‍රභාෂර වූ ඉතා සිත්කළු නිල්වන් දික්කුම් නේත්‍රයෝ මැණික් මෙන් බැබළුහ. දැන් ඔහු ජරාවෙන් මැඩී නොහොබිති. සිල්පෝ සූ මනාව පෙනෙන නාසිකාව තරුණ වියට සුදුසු පරිදි හෙබීය. දැන් ඒ ජරාවෙන් ඇකිලී පවති. මනාකොට නිමවන ලද රන් වළලු මෙන් මාගේ කන්පෙති බැබළුහ. දැන් ඔහු රැලියෙන් යුක්තව එබ්බෙති. හොඳ මල් කැකුළු වැනි මගේ යහපත් දන්තයෝ පෙරහෙබූහ. දැන් ජරානුභාවයෙන් සෙලවී කහවිය. වනලහැ දී හැසිරෙන කෙවිලියක් මෙන් මිහිරි කොට දෙබූයේමි. දැන් ජරාවෙන් ගියේ තැන දත්වැටුනේය. මාගේ යහපත් ශ්‍රීවය මනාව ඔප දැමූ සියුම් රන් සකක් මෙන් පෙර බබලාමය. දැන් එය ජරාවෙන් බිඳී නැවී සිටිසේය. පෙර මගේ දෙයක් වැටවූ අගුළු දඩු මෙන් ඉතා බබලයි. ඔහු පැළුණු පළොල අතුමෙන් ජරාය. සිලුපු මුදුහා රණින් සැරසූ මගේ හස්තයෝ පෙර මනාව හෙබූහ. ඔහු ජරාවෙන් මුලපලා අල මෙන්වෙයි. පිරී වටව එකට ගැටි උසූ මගේ පියකරු පියුරු පෙර බබලයි. වතුර නැති පෙරහන් කඩ මෙන් එල්බ සිටි. මගේ මනා ශරීරය මනාව පිරිමැදි රන්පුවරුවක් මෙන් හොබි. සියුම් මැද රැලියෙන් ගැවසීය. පෙර මගේ යහපත් කලව යුවල ඇත්සොඩ මෙන් බබලයි. ඔහු ජරාවෙන් මඩනා ලද්දා වූ උණු පුරුක් මෙන් වෙති. සිනිඳු රත්රන් පා වලලු වලින් හිබියා වූ මගේ බබලන ඒකෙන්දා යුවල ජරාවෙන් තල දඩු මෙන් වේ. පෙර මාගේ පතුල් ඉබුල් පුළුණින් පිරුණාසේ මනාව පැවැත්තාහ. දැන් ජරාවෙන් පැලී රැලි වැටී තිබේ. මේ ශරීරයේ එබඳු විය, පැදුරු විය, බොහෝ දුක්ඛයන්ට වාසස්ථාන විය. ඒ ආලේප මැටි ගැලවී වැටුණු චරපත්‍යයක්ය. සත්‍යවාදී වචනය එසේම වේ. රුහිණී තේරී ගාථා. පින්වතිය, නුඹ ශ්‍රමණය කියා නිදනෙහිය. ශ්‍රමණය කියා කුබුදි නිහිය ශ්‍රමණයන් ගැනම වර්ණනා කරන්නෙහිය නුඹ ශ්‍රමණියක් වන්නෙහිය බොහෝ ආහාර පාන ශ්‍රමණයන්ට දෙන්නෙහිය රෝහිණිය කවර හේතින් නුඹට ඒ ශ්‍රමණයන් ප්‍රියදැයි දැන් නුඹ විචාරමි නොකටයුතු කැමැති වූ කුසීත වූ අනුන් දුන් දෙයින් ජීවත්වන බලා බලා සිටින මිහිරි දේම කැමැත්තා වූ ඒ ශ්‍රමණයෝ නුඹට කවර හේයින් ප්‍රියද පියාණෙනි නුඹ බොහෝ කලකින් ශ්‍රමණයන් ගැන මා අතින් විචාලෙහිය නුඹට උන්වහන්සේලාගේ නුවණ සිල් වෑයම කියන්නෙමි කටයුතු කැමැත්තා වූ අනලස් වූ ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් කරන්නා වූ උන්වහන්සේලා ඇල්ම තරහ දුරු කෙරෙත එහෙයින් ශ්‍රමණයින් වහන්සේලා මට ප්‍රියයි පිළිසිදු ක්‍රියා කරන්නා වූ තුන් අකුසල් මුල් නසත් උන්වහන්සේලාගේ සියලු පව් ගෙවින එහෙයින් ශ්‍රමණයින් වහන්සේලා මට ප්‍රියය ඔවුන්ගේ කේ කටයුතු පිරිසුදය වචනයේ කටයුතුද එසේය ඔවුන්ගේ සිතේ කටයුතුද පිරිසිදය එහෙයින් මට මහණහු ප්‍රියය පිරිසුදු සක්මෙන්ද මුතුමෙන්ද ඇතුළත පිටත දෙක පිරිසුදය ශුද්ධ ධර්මයන්ගෙන් සම්පූර්ණය හෙයි බොහෝ ඇසූ ධර්මය දරන ධර්මයෙන් ජීවත්වන ආර්ය වූ අර්ථයේද ධර්මයේද ප්‍රකාශ කෙරේ හෙයි බොහෝ ඇසූ ධර්මය දරන ධර්මයෙන් ජීවත්වන ආර්ය වූ එකද සිත්හා පැමිණ සිටි සිහි ඇත්තෝ වෙති හෙයි දුර ගමන් කරන යහපත් සිහි ඇත්තා වූ පමණ දැන කතා කරන්නා වූ උදබු නැති වූ දුකෙහි කෙළවර දනිත් යම් ගමකින් බැහැරේද්ද එහි කිසිවක් නොබලත් අපේක්ෂා නොකොටය උන්වහන්සේලා කොටු බුල්වලලා නොරකි කලෙහිද සැලෙහිද නොතබත් අනුන් නිසා පිළියෙල වූ ආහාරය සොයන්නාහුය උන්වහන්සේලා අමුරන් නොපිළිගනි රත්රන් නොපිළිගනිති පිදි නොපිළිගනි ඒ වේලාවෙහි උපන් පරිදි ඇපෙති නොයෙක් දනව්වෙන් නොයෙක් කුලෙන් පැවිදි වූ ඔවුනොන් ප්‍රිය කරති පින්වත් රොහිණිය බුදුන් දහම් සබුන් අදහන තද ගෞරව ඇති ඔබ සැබවින් අපට හිත පිණිස කුලෙහි උපන්නී වෙහි නුඹ වනාහි ඉතා උතුම් පින්කෙත දන්නෙහිය අපගේ දන් ඒ ශ්‍රමණයෝ පිළිගනිද්ද මෙහි පිහිටුවන ලද බලය අපට මහත් පලවන්නේය ඉදින් දුකින් වියවන්නෙහි නම් දුකතට අප්‍රිය නම් බුදුන් දහම් සබුන් සරණකොට යව ශීලයන් සමාදන් වෙව එය නුඹට වැඩ පිණිස වෙයි ඉන් මට වැඩක් වේ නම් නොසැලීම් ඇති බුදුන් දහම් සබුන් සරණ කොට එමි පෙර මම බ්‍රහ්මගේ නෑයෙක් වෙමි දැන් බ්‍රාහ්මණ වෙමි තුන් නුවණ ඇති පිළිසිඳ සතර මාර්ගයට පැමිණි පව සෝදා හැරියෙක් වෙමි සාකා තේරී ගාථා අතීතයෙහි සැරයටියක් අතේ ඇත්තේ විය දැන් මම වැද්දෙකි තෘෂ්ණාව හේතුකොට ගෙන රළු ගෝරු මඩින් පරතෙර ඒමට නොහැකි විය සාකාතම මා කාමෙහි අතිශයින් මතුව එකැයි සිතා පුතුනලවයි එහෙයින් මම චාකා වගේ බැම්ම සිද නැවතද පැවිදි වන්නේෙමි මහාවීරය මට නොකිතුව මහාමුණිය මට නොකිතුව ක්‍රෝධයෙන් යුක්ත ආහට ශුද්ධියක් නැත්මය තපසක් අයින්ද නාලා නම් ගමින් ඉක්ම පැවිදිවීමි දැන් කවරෙක් මේ නාලාගම වෙසේද දැහැමින් කල් යවන ශ්‍රමණයන් ස්ත්‍රීහු රූපයෙන් බඳිති කාලයේ එව නවතුව පෙරසේ කාමයන් අනුභව කරව මමද මගේ ඒ අන්‍ය ඥාතීහුද නුඹ වසඟ කරන ලදහ ශාකාවෙනි සී දැනට වඩා සතර ගුණයකින් ප්‍රියව හැසිරෙමින් කියයිද සී කෙරෙහි ඇලුණු පුරුෂයෙකුට නම් මෙය මහත්වෙයි කාලය පර්වතයක් මුදුනෙහි පිටි පිටිද රුකක් වැනි වූ මනාව සුපිපි මල් ඇති දෙලුම් ගසක් බඳු වූ දූපතක් මැද පළොල් ගසක් සම වූ ශරීරාවයව ඇති රත් සඳුන් තැවරූ සිරුරු ඇති උතුම් කසී සලු සඳනා වූ රූපවත් තේමා කාට හැරදමායෙහිද යම්සේ ලිහිණි වැද්දෙක් ලිහිණියකු බදින්නට කැමති වේද එලෙසින් සකස් කළ රූපයෙන් නුඹ මා පෙළන්නෙහිය කාලය නුඹ විසින් උපදවන ලද මේ පුත්‍රඵලයේද පුත්‍රයා ඇති මාද කාට හැර දමා යන්නෙහිද නුවණැති මහාවීර පුරුෂයෝ පුත්‍රයන්ද ඥාතීන්ද ධනයද අත්හරි පැදුම සිදින ඇතා මෙන් නීක්ම පැවිදි වේ දැන් නුඹගේ මේ පුත්‍රයා දණ්ඩකින් ගසා හෝ සිරියෙන් ඇන හේ බිම දමා හෝ පෙළන්නේමි පුත්‍ර ශෝකයෙන්වත් නොයෙහි ඉදින් පුත්‍රයා බලසිවල ආදීන්ට දෙන්නේහිද නාමක තැනැත්තේ පුත්‍රයා නිසාමා නොනවත්වන්නේහිය. පින්වත, නුඹ එසේනම් දැන්ගම් නියම්ගම් රජදනව ආදී කොතැන කල් යවන්නේහිද? පෙරගන දෙටූ මහණුනේ සිතන අපි ශ්‍රමණය වීමු. ගමින් ගම නුවරවල රජදහන්හි හැසුරුනෙමු. මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිරංජරා ගන්තිර සියලු දුක් නැසීම පිණිස සත්වයන්ට දහම් දෙසන සේක. මම උන්වහන්සේ සමීපයට යන්නේ උන්වහන්සේ මාගේ ශාස්ත්‍ර වන්නේයයි දැන් අනුත්තර ලොකස්වාමි වූ බුදුන් වන්දනා කරව. පැදකුණු කොට මට පින් දෙන්නෙහිය. නුඹ මට යම්සේ කියහිද අප විසින් වනාහි ඒ ලැබිය හැකි. නුඹගේ වචනයෙන් ලෝකෝත්තම උත්තර කෙනෙකු නැති බුදුන් වදිමි. පැදකුණු කොට නුඹට පින් දෙන්නෙමි. විති කාලතෙම නිරංජරා ගන්තෙර බලා ගියේය. හෙතෙම දුකද, දුක ඉපදීමද, දුක ඉක්මීමද, දුක ඉක්මීමට යා යුතු මඟ වූ උතුම් අටග මඟද යන නිවන් පදයේ බුදුන් දිටි. මම උන්වහන්සේගේ සිරිපා වැද පැදකුණු කොට චාපාවට කරුණු කියා සසුනේහි පැවිදි වීමි. තුන් ගැනීම ලබන ලදී. සර්වඥ ශාසනය කරන ලදී. සුන්දරී තේරී ගාථා. පින්වතිය, නුඹ පෙර මියගිය පුත්‍රයන් කමින් රෑ දාවල් දෙකේ අතිශයින්ම තෝනෙහිය. වාසෙට්ටි වැමිනිය, අද සිය ගණන් දරුවන් කා දමා කවර කාරණයකින් දැඩිසේ ශෝක නොකිරීද? වමුණ පෙර නුඹ විසින්ද මා විසින්ද බොහෝ සිය ගණන් දරුවෝද බොහෝ ඥාති වර්ගයාද කා දමන ලදහ? ඒ මම ඉපදීමෙන් හා මරණයෙන් බේරීම දැන ශොක නොකරමි, නාදමි, නැවත නොතැවෙමි. වාසතිය, නුඹ ඒකාන්තයෙන් මෙබඳු පුදුම වචනයක් කියෙහි. නුඹ කාගේ ධර්මක් දැන ස්ථිරව මෙසේ කියනිහිද? බ්‍රාහ්මණය, මේ සර්වඥයන් වහන්සේ නිතිල නුවර සියලු දුක් දුරු කිරීම පිණිස සතුවෙන්ට ධර්ම දේශනා කරන සේක. බ්‍රාහ්මණය, අරහතෝ ඔබගේ නිදුක් වූ ධර්මය අසා තේරුම් ගත් චතුරාර්ය සත්‍ය ධර්ම ඇත්තේ පුත්‍ර ශෝකය දුරු කෙලෙමි. ඒ මමද මිථිලා නගරය බලා යමි. ඒ භාග්‍යවතුන් වහන්සේ මාද සියලු දුකින් මුදවන්නේ නම් මිතායෙක. බ්‍රාහ්මණ තෙම සම්පූර්ණයෙන් මිදුනා වූ උපදි රහිත වූ සර්වඥයන් වහන්සේ දුටියේය. දුක ඉක්ම වූ ඒ සර්වඥයන් වහන්සේ ඔහට දුකය, දුක් හටගැන්මය, දුක් නැසීමය, දුක් නැසීමේ මගය යන දුක් නැසන ක්‍රමය වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළසේක. එහි දක්නා ලද බුදු දහම් ඇතේ ප්‍රෞරජ්ජාව රුචිකිලේය. සුජාත තෙම තුන් රැයකින් තුන් නුවණ ලැබ රහත් විය. එවරිය දුර යව මීරිය පාවාදී යව බැමිනියට නිරෝගී බව කියව. දැන් සුජාත බමුණා පැවිදි විය. රැ තුනින් තුන් නුවණ ලැබී යයි කියව. ඉන්පසු රියදුරා රියත් මසු දහසක් ගෙන දැන් සුජාත බ්‍රාහ්මණයා පැවිදි විය. රැ තුනින් තුන් නුවණ ලැබී යයි බ්‍රාහ්මණියට නිරෝගී බව කීය. බ්‍රාහ්මණිය, අශ්ව රථයක් මසු දහසක් නුඹටම වේවා. මමද උතුම් සර්වඥයන් වහන්සේ වෙත පැවිදි වෙමි. ඇත්ගව අසුන්ද, සික්කළු මිනි කොඩුවද, පිරුණු ගෘහ සම්පත්තියද හැර ඔබේ පියා පැවිදි විය. සුන්දරිය, නුඹ මේ සම්පත් අනුභව කරව. නුඹ කුල දායාද ඇත්තිය. ඇත්ගව අසුන්ද, මැණික් කෝඩුද, තවත් මේගේ සෙත්කළු සැපද හැර පුත්‍ර ශෝකයෙන් පෙළුණු මපියා පැවිදි විය. සුහුරු ශෝකයෙන් මිරිකුණු මමද පැවිදි වෙමි. සුන්දරිය, නුඹ යමක් පතන්නේහි නම් නුඹේ අදහස සමෘද්ධ වේවා. පින්තපාත ආහාරයද, සිදීමද, පාංශුකූල වස්ත්‍රයද යන මේ ලබමින් පරලොවට පව් නැත්තී වෙව. මෙහෙනි සමූහයා බබළුවන ආර්යාවෙනි, හිත්මෙන්නක වූ මා විසින් දිවස පිරිසිදු කරන ලදී. මා විසින් පෙර විසූ තැන් දක්නා ලදී. තුන් නුවණ ලබන ලදී. බුද්ධ වචනය කරන ලදී. ආර්යාවෙනි, බුදුන් දක්නට සැවැත් නුවර යනු කැමැත්තෙමි. එය දතමැනව. බුද්ධත්තමයා සමීපයෙහි සිංහනාදය පවත්වන්නේමි. සුන්දරිය, රන්වන්, රන්බදු සිනි ඇති, නොහික්මු නොවුන් හික්මවන, කොල් කරුණකින්වත් බිය නැති, ශාස්ත්‍ර වූ සම්බුදුන් බලව. කෙලසුන්ගෙන් මිදුනා වූ උපදි රහිත වූ, පහ වූ රාග ඇති බැඳුම් නැති, කටයුතු කලා වූ, පෞරහිත වූ සමීපයට එන සුන්දරිය බලා වදාළ මැනවි. බරණසින් ඉක්ම නුඹ වහන්සේ කරා ආවා වූ, ශ්‍රාවිකාවෝ සුන්දරිතුම මහාවීරයන් වහන්ස ඔබ වහන්සේගේ ශ්‍රී පාදේ වනි. බ්‍රාහ්මණයන් වහන්ස ඔබ වහන්සේ සියල්ල දැක්සේක. ලෝකයාට අනුශාසනා කරනසේක. මම කළ යුතු කටයුතු කළ පව් නැති ලයේ වැඩුණු මුකෙන් උපන් ඔබේ දුවණියක් වෙමි. පින්වතිය මුදුරින් ආයේ නුඹට යහපත් ගමනක් වේවා. දමුණා වූ සර්වඥ ශ්‍රී පාදයන් වදනා කැමැති කෙලෙසුන්ගෙන් වෙන් වූ වැඳුම් නැති තීම වූ පව් නැති ශ්‍රාවිකා වූ මෙසේම ඇති. කම්මාරදී තාසුභා තේරී ගාථා. පෙර පිරිසිදූ වස්ත්‍රයෙන් සැරසුනා වූ බාල වූ මම යම් ධර්මයක් හැසුවෙන්ද ඒ නොපමා වූ මට චතුරාර්ය සත්‍ය අවබෝධ විය. එතැන් පටන් මම සියලු කාමයන්හි මහත් කලකිරීමට පැමිණීමි. සියකෙහි බය දැක පැවිදි වීමම කැමැති වීමි. මම වනාහි ඥාති සමූහයාද දැසි දස් කංකරුවන්ද පිරුණු සික්කලූ මන වඩන ගම් කුඹුරු දැහැර. මට මේ සුදුසු නොවේ. කිසිත් නැති බවම පතමි. යමෙක් රන්රිදී හැරදමා අවුත් නැවත පිළිගන්නේද? රන්රිදී ආදිය මාර්ගාවබෝධයට හෝ නිර්වාණය දැනීමට කරුණු නොවේ. ශාන්තිය පිණිස කරුණු නොවේ. මහනකමට සුදුසු නොවේ. මේ ආර්ය ධනයකුත් නොවේ. ලෝභ උපදවන්නා වූ මදය එළවන්නා වූ මුලා කරවන්නා වූ කෙලෙස් වඩන සක උපදවන්නා වූ පරිශ්‍රම ඇති මෙහි ස්ථිර පැවැත්මක් නැත. මෙහි ඇලුනා වූ පමා වූ කිනිති සිත් ඇති මනුෂ්‍යයෝ ඔවුනොවුන් විරුද්ධ වාහු කලහ වැඩි කෙරේ. කාමයෙහි ඇලුනාවුන්ට වදයද, වැඳීමද, පීඩාද, ධන හානියද, සුඛ කිරීම හා හැනීමද පෙනේ. මාගේ නෑවූ තොපි කුමක් හෙයින් ඒමා සතුරන් මෙන් කාමයෙහි යොදවාද? කාමයන්හි බිය දක්නා මා පැවිදි වූ අකැයි දනුව. කාමයෝ අමිත්‍රයා, වදකයෝය, වෛරීහුය, කුල්ලැනීමය, අමුරණින් රතරණින් පවු නොගෙවේ. මාගේ නෑයෝව තොපි සතුරන් මෙන් කුමට ඒමා කාමයෙහි යොදවාද? හිස මුදු කළ සබල සිවුරු දරුම් මා පැවිද්දේකැයි දනුව. පින්ඩපාතාහාරයද පිදුසිදීමෙහි යාමද පැවිද්දන්ට සුදුසු පාංශුකූල වස්ත්‍රද යන මේ මට සුදුසුයි. මහර්ෂීන් විසින් දිව්‍ය මානුෂික කාමයෝ වමාරණ ලදහ. උන්වහන්සේලා නිර්වාණය නිමිති කොට සම්පූර්ණයෙන් මිදුනාහ. නිශ්චල සපේට පැමිණියාහ. ගමක රැකීමක් නැත එබඳු කාමයන් හා මම එක් නොවෙමි. කාමයෝ වනාහි සතුරුය, පදකරුවෝය, හිමි කදන් වැනිය, තුකිය. ඒ කාමය වනාහි උවදුරු සහිතය, පියදී, සිත තලයි කටු සහිතය, හිසු බවට හේතුය, ඉතා විෂමය, ලාටුවකි, මුලාවේ දොරටුවය. මෝඩ අන්ද පෘථග්ජනයෝ යමක් ඉතා ප්‍රිය කෙරෙද්ද ඒ කාමයෝ මහත් උවදුරු සහිතය. සර්ප හිසක් වැනිය, බය සහිතය. ලෝකයෙහි කාම නමැති මඩෙහි ගැලුණු බොහෝ මූදයෝ ඉපදීමේද මරණයේද කෙලවර නොදනිති. මනුෂ්‍යයෝ වනාහි තමහට බොහෝ රෝග ගෙන දෙන කාමය හේතුකොට ඇති නරකයට යන මාර්ගයට පිළිපදී. සතුරන් උපදවන්නා වූ, තැවීම කරන්නා වූ, ඉතා කෙලසන්නා වූ ලෝකයාගේ හැම වූ බදෙන්නා වූ කාමයේ වනාහි පාබන්දනාහ. කාමයෝ වනාහි උමතු කරවන්නාහ, උස්කොට කියවන්නාහ, සිත පෙලන්නාහ. සත්වයන් කෙලසීම සඳහා මරු විසින් අටවන ලද පාසේකි. කාමයෝ වනාහි කෙලවරක් නැති දොසැත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, පුරවිෂයා, ස්වර්ග රස ඇත්තාහ, කෙලෙස් වදන්නාහ, කුසල ධර්මය වියලවන්නාහ. හැම විටම නිර්වාණයෙහි ඇලුණු සිත් ඇති ඒ මම මෙසේ සලකා කාම හේතුවෙන් හටගන්නා ඒ වෙසනයට නැවත නොයන්නෙමි. කෙලෙස් තරණය කොට කාමයන්ගේ සිසිල කැමැතිවන යම ඒ බැඳුම් නැසීමට අප්‍රමාදව වාසය කරන්නෙමි. යමකින් බුද්ධාදී මහර්ෂීන් එතර වූ වාහුද සුඛ රහිත වූ රාගාදී රජස් නැති නිර්භය වූ අවංක වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය වූ ඒ මාර්ගයෙහි යමි. තෘෂ්ණා නැති කිරීමට පැමිණ රුකක් මුල ධ්‍යාන කරන කබුරු දියණියක වූ සුභා නම් මෙය දහමින් හොබනා වූ ශ්‍රද්ධා ඇත්තා වූ උත්පල වර්ණාව විසින් හික්මවන ලද තුන් දැනීම ඇති මරු පරයා සිටි මෝතම පැවිදිව අදට අට දවසකි. නිදහස වූ ණය නැත්තා වූ වඩන ලද ඉන්ද්‍රියයන් ඇති සියලු බැඳුමින් වෙන වූ කටයුතු නිමිමෝ පව් නැත්තේකි. සතුවෙන්ට අධිපති සක්දේව් රජතව තිසා වැසිදේව් පිරිස සමග කබුරු දියණිය වූ සුභා නම් මෙහිණිය වෙතට රිද්දෙන් පැමිණ නමස්කාර කරයි. තිංස නිපාතය සුභා ජීවකම් භවනිකා තේරී ගාතා. එක් සල්ලාලේ ජීවකගේ සිත්කළු අබ උයනට යන සුභාව වැළැක්විය. සුභාව ඔහුට මෙසේ කීය. නුඹ මා උරා සිටියෙහි, ඒ නුඹට මා විසින් අපරාධයක් කෙලේද? ඇවැත්නි, පුරුෂයෙක් මෙහෙණියක ස්පර්ශ කිරීම නුසුදුසුය. කරුකට එතු වූ බුදු සසුනෙහි ඒ සර්වඥයන් වහන්සේ විසින් මට යම් ශික්ෂාපදයක් වදාරන ලදද, සම්පූර්ණ පිළිසිදු කිනිටි රහිත වූ මා කුමකට අවරා සිටීද? කැළඹුණු සිත් ඇත්තා වූ, කෙලෙස් සහිත වූ නුඹ නොකැළඹුණු සිත් ඇත්තා වූ, පහ වූ රජ සැති පව් නැති, සියලු තනි සිත මිදුනා වූ මා කුමකට අවරා සිටීද? තී තරුණ වෙහිය, පින්වත් වෙහි, එබඳු තීට කවර ප්‍රෞරංචාවෙත්ද, එහෙයින් කසාවක් තිවත දමව, එවමල් පිපියා වූ මේ වෙනෙහි සිත් අලවමු. හැම දෙයින් සුවඳවත් සුළං හමයි. රුක්ෂයෝ මල් වේණුවෙන් හටගත්තාක් මෙන්වේ. සැක ඇති වසන්ත ඍතුවෙහි පළමු මස පවති. එය රමණීය වෙනෙහි සිත් අලවමු. සුළඟින් සුළවන ලද මුදුනෙහි පිපිමල් ඇතිගස් අපට ස්තුති කරමින් සිටිනවැන්න. ඉදින් තනිව වන වදින්නෙහි නම් නුඹට කවරනම් ඇලීමක් වන්නේද? චණ්ඩමෘග සමූහයා විසින් සෙවිත වූ ඇතුන් හා මත්ඇතින්නන් විසින් කලබන ලද ජනශුන්‍ය බිහිසුණු මහා වනයට එහෙලියක් නැතිව යනු කැමති වෙයිද? උපමා නැත්තිය, රණින් කළ පෙතැල්ලක් බෝනිකෙක් වෙනි මිත්‍ර රතනම් දෙව උයනෙහි හැසිරෙන අක්සරාවක් බඳු නුඹ මනහර සියුම් කසීවතින් ඔබනෙහිය. කිඳුරිය ලද බොලද ඇසැත්තිය, ඉදින් මේ වන තුරෙහි සිත් තලවා වෙසෙමු නම් මම නුඹට වසදය. නුඹට වඩා ප්‍රිය වූ අන්සත්වයෙක් මට නැත. ඉදින් මාගේ වචනය කරන්නෙහි නම් සුවපත් වූවා එව පීඩයේ වෙසෙව ප්‍රාසාදයන්හි නොසුලගේ වාසය කරන ස්ත්‍රීහු නුඹට වතාවත් කෙරෙති. සියුම් කසීසලු දරව, සුවඳ විලවුන් දරව, නුඹට බොහෝ රන් මුතුමිනි ඔබ්බන ලද නොයි කබරන කරදෙමි. බූවිලි මනාව සේදූ තිර ඇති දිකිලුම් පලස් හා අලුත් කොඳු පලස් අතුල ඉතා වටිනා සඳුන් හරයෙන් ගත් සුවඳ යොදා සුවඳ වූ මහඟු යහනට නඟුව. අමනුෂ්‍යයන් අධිගෘහිත දියෙන් නැඹුණු උකුලක් මෙන් බ්‍රහ්මචර්යාව ඇති නුඹද සුඛීය ශරීරයෙහි දිරීමට පැමිණෙන්නේහිය. යමක් දැක නුඹ නොසතුට සිත බලනෙහිද, ඒ නුඹට දෙතිස් කුණපෙන් පිරුණු සොහොන්බිම උස්කරන සුළු බිඳෙන සුළු මේ ශරීරයෙහි කුමක් සාරසේ පෙනේද? ඇස් මුව දෙනකගේ වැනිය, පර්වත කුක්ෂියක කිඳුරුලියකගේ වැනිය, තිගේ ඇස් නරඹන මට කාමරතිය වැඩියක් වැඩි. තිගේ පිළිසිදු රන්වන් මුහුණෙහි උකුල් මල් මුදුන වැනි ඇස් නරඹන මට අතිශයින් කාමරාගය වැඩි. කිඳුරුලිය බොළඳ නෙත් ඇත්තිය, නොපෙනෙන දුරකට ගියේ නමුත් දෙකූ බෝල ඇති පිරිසිදු නේත්‍රයන්ම සිහි කරමි. තිගේ නේත්‍රයට වඩා ප්‍රිය වූවක් මට නම් නැත. නොමගින් යනු කැමැත්තෙහිද, සඳ කෙලි බඩුවක් කොට සොයහිද, මෙර ඉක්මවීමට කැමැත්තෙහිද, ඒ ඔබ බුදුන්ගේ දුවක් පතන්නෙහිය. යමෙක මා සිත ඇලේද, දෙවියන් සහිත ලෝකයෙහි එබඳු අරමුණක් නැත්මය. එය කෙබඳු දේ නොදනිමි, එබැවින් රාගය මාර්ගයෙන් මුල් සහිතව නසන ලදී. කිනි අඟුරු වලක දැමුවා මෙන්ද, විෂට පැමිණියා මෙන්ද, සහමුලින් විනාශ කරන ලදී. දැන් එය කෙබඳුද කියාත් නොදනිමි. යම් ස්ත්‍රියක් විසින් මේකෝ සැකයෙන් නොසලකන ලදද, ශාස්ත්‍රූන් වහන්සේ ආශ්‍රය නොකරන ලදද, එබඳු ස්ත්‍රියක් නුඹ කොළඹවායි නුඹ මෙය දන්නිය කෙලෙහි. වැනිමෙහිද, වැඳීමෙහිද, සුවදු දෙකෙහිදීද මට වනාහි සිහිය එළඹ සිටියාය. සංස්කාරයේ අශුචියේ දැන සියල්ලෙහි සිතන ඇලේ. බුද්ධ ශ්‍රාවිකාවෝ ඒ මම ආර්යෂ්ටාංගික මාර්ග රථයෙන් යන්නේක්ම උකුටාලු හුල් ඇති පව් නැති වූ මම ශුන්‍යාගාරයට පැමිණ සිත් අලවමි. මනාව සිතියම් කලා වූ පෙතලි රුද, ගෝණිකු, දඬු රූ කඩද, නූලින් කොකුවල බඳනා ලද්දා වූ නොයෙක් ලෙස නෘය කරන්නාහු මා විසින් දක්නා ලදහ. එහි නූල් හා කොකු ඉවත් කළ කල්හි අතල විකල වූ හැරදැමූ විසිරූ කල්හි එයන ලැබේ. කුමක සිතයොදවයිද? මාගේ අදපසද එවැනිය. ඒ කරුණුවලින් වෙන්ව එය නොපවති. ඒ අවයවයන්ගෙන් තොරව නොපවති. කුමක සිතය දවක්ද? විත්තියක හිරියලින් මනාව සිතියම් කළ ස්ත්‍රියක්ද පේද? එහි නුබේ විපර්යාසය දැකීම වේ. මනුෂ්‍ය ස්ත්‍රියකැයි හැඟීම නිරර්ථකය. අඥානය ඉදිරියෙහි කළ විචාවක් බදු වූ සීමින් දුටුරන් රුකක් වැනි වූ ජනයා මධ්‍යෙහි තුබූ විචාවෙන් කළ රිදී රූපයක් බදු වූ ඉතාම හිසුවක් මෙන් දන්නේහිය. තස් බිලක ලාටු ගුලියක් බදු වූ මැද කඳුළු සහිත වූ ගේ බුබුලක් බඳු දුබඳ හමන කබ උපදිති. මේ ඇස් කොටස්වල එක්වීමයි. මනහර දැකුම් ඇති නළුණු ඔතුම ඇස කෙරෙහි නොඇලුනිය. ඒකාන්තයෙන් මේ ඇස තා සතුටු තෙනක ගෙන යවයි උපුටා එකෙනෙහි ඒ මිනිසාට දින. ඔහුගේ රාගයේ එකෙනෙහි සංසිදිනි. එහිදීම ඇය කමා කරවි. වමසර රකින්නිය, නුඹට මතු මෙබන්දක් නොවේද? එසේ නීරෝගී වේවා. දිලිසෙන ගිනි කඳක් වැළඳ විෂ ඇති සර්පයෙකු රැගෙන මෙබඳු වීතරාගී ජනයා අල්ලා කෙසේ යහපතක් වේද? තොපට ක්ෂමා කරමි. ඔහුගෙන් මිදුණු භික්ෂුණිතුම බුදුරදුන් සමීපයට ගියාය. උතුම් පුණ්‍ය ලක්ෂණ යුත් බුද්ධ ශරීරය දැක පෙරමින් ඇස ප්‍රකෘති විය. 47 නිපාතය. ඉසිදාසි තේරී ගාථා. පොළොවට ආභරණයක් වූ කුසුම නම් වූ පැළලුක් නුවර ශාක්‍ය පුත්‍රයන් වහන්සේගෙන් කුලවත් වූ ගුණවත් වූ භික්ෂුණියෝ දෙදෙනෙක් වෙසෙති. ඉන් එක් නමක් ඉසිදාසි නමි. දෙවැනි සිල්වත් බෝධිතෙරි නම් ධ්‍යාන කිරීමෙහි ඇලුනාහු බොහෝ දැන උගත්තාහු පහකල කෙලෙස් ඇත්තාහු වූ. ඔහු පිණ්ඩපාතයෙහි හැසිර බත් කිස ගනීවා පාත්‍රා සෝදා තබා ජනයාගෙන් තොරව සැපසේ හිඳ මේ ගාථාවෙන් කියූ. ආර්යා ඉසිදාසිය පැහැවිහිදෙන රුව ඇත්තේය. නුඹේ වයසද නොපිරිහුණේය. ඊගේ කවර දෝෂයක් දැක පැවිද්දට නික්මුණෙහිද? මෙසේ ශුන්‍ය ස්ථානයෙහිදී යෙදුණු ධර්ම දේශනාවෙහි දක්ෂ වූ ඒ ඉසිදාසී භික්ෂුණීතුම බෝධිය මා පැවිදි වූයේ කෙසේදැයි අසවයි මේ වචන කීය. උදේනි නුවර සිල්වත් සිටුතෙම මගේ පියාය. ඔහුට මම ප්‍රිය වූ මන වඩන දයාවත් එකම දෝනිය වූවාය. විති සාකේත නුවරින් උතුම් කුලවත් මා ඉල්ලන්නෝ ආවාහුය. මහත් ධන ඇති සිටු කෙනෙක් වෙයි. ඔහුට ලේලියකොට මා පාවාදිමි. උදේ සවස නැදිමයිලන් වෙත වැඩීමට ගොස් දෙපය හිස තබමි. පදිමි. අවවාදය එසේ පිළිපදින්නක් වෙමි. මගේ හිමියාගේ යම් සහෝදරියෝ වෙත්ද, සොහොයුරෝ වෙත්ද, පිරිවර වේද, මුන් අතුරෙන් එකම වල්ලභයකු දැක තැතිගත්තාව අසුන් දෙමි. එහි සැදු ආහාර පානවලින් යමකුට සුදුසු යමක් ඇද්ද ඊන් පවරමි. එළවමි. දෙමි. සුදුසු කාලයෙහි උපස්ථාන කොට එලිපත සමීපයේදී පිළිගනිමි. අක්කා සෝදවා ඇඳිලි බැඳගෙන ස්වාමියා වෙතට පැමිණීමි. හිස පීරණ කොස්සද, විලවුන්ද, කැඩපතද ගෙන වැඩකාරියක මෙන් තුමෝම සිය හිමියා සරසමි. තුමෝම බත්තිසයි, තුමෝම බඳුන් සෝදයි. පුතකු ඇති මවක මෙන් එවිට හිමියාට උපස්ථාන කරමි. මෙසේ වැල මෙහෙ ඇති ඇලුණු කටයුතු කරන උදවු නොවූ අලස නොවූ සිල්වත් උපස්ථායිකාවු මට හිමියා කෝප කරයි. ඉසිදාසිය හා එකගේ එක්ව නොවසන්නේමි. මම විචාරා යන්නෙමි. හෙතෙම මව්පියන්ට කියයි. පුත්‍රය, එසේ නොකියව ඉසිදාසිය නුවණැති දක්ෂ අලස නැති උපස්ථායිකාවකි. කුමක් හේයින් නුඹට රුචි නොවේද? මට කිසි හිංසාවක්ද නොකෙරේ. මම ඇහා නොවසන්නෙමි. මට කෝප උපදවයි. මට ප්‍රයෝජනයක් නැත. නොවිචාරාම යම් තැනක යන්නෙමි. ඔහුගේ වචනය අසා නැදිමයිලු තෝ කවර වරදක් කෙලෙහිද? නිසකව කියව ඉමා විචාලෝය. ආර්යාවෙනි, මම කිසි වරදක් නොකෙලෙමි. හිංසාවක් නොකෙලෙමි. නොවිනිමි. මා හිමියා කෝප වෙන කවර බැනීමක් කරන්නට හැකිවේද? ඔහු පුතු රකින්නාහු රූපවත් ශ්‍රී දේවියගෙන් පිරිහුණෙමින් නොසතුටුව මාපිය කුලයට ආපසු පැමිණ වූහ. අනතුරුව පියතෙම ඊන් අර්ධයක් දායාද සමග දෙවන ධනවත් කුලවතකුට මා පාවා දිනි. සිටතෙම එපරිද්දෙන් මා විඳි. ඔහුගේ ගීද මාසයක් විසීමි. දාසයක් මෙන් සලකන ද්‍රෝහි නොවන සිල්වත් මා හෙතෙමේද ප්‍රතික්ෂේප කෙලේය. හික්මුණ දැමුණු ආහාර සොයා බුදින සිගන්නක දැක අපේතෙම නුවමා බෑනාවන්නේහිය. වස්ත්‍ර කැබෙල්ලත් පාත්‍රයක් දමවයි කීය. ඔහුද මාහා අඩමසක් වැස යන්නේ නැවතත් සිගා යන්නෙමි. ප්‍රෙදි කඩක් පාත්‍රයක් මාලාවක් දෙවයි මපිය අහට කියයි. අනතුරුව පියාද මෞද මගේ අන්‍ය සියලු නෑ සමූහයද නුඹට මෙහි කුමක් නොකිරේද? සියල්ල කරවන්නෙමු. වහාම කියවයි කියයි. මෙසේ කියන ලද ඔහු මට නිදහස්ව විසේ හැකිය. ඉසිදාසයගෙන් කම් නැත. එකගේ එක්ව නොවසන්නෙමි කියයි. හරණ ලද ඔහුගේය. මමද හුදකලාව සිතීමි. නොවිචාරා මැරෙන්නට හෝයමි. පැවිදි හෝවන්නෙමි. මෙසේ බොහෝ දත් විනේදර සිල්වත් චිනදත්තා ආර්යා තෙමේ පියාගේ ගෙදරට පිඩු පිණිස වැඩි අය. අප ගෙදරට ආ මෙහිණිය දැකවහා නැගිට අසනක් පැනවීමි. කුන්නියගේ කා වැඳ අහරද පිළිගැන්වීමි. එහි තැබූ ආහාර පාන කැවිල්ලෙන් සතපා ආර්යාවෙනි පැවිදි වනු කැමැත්තෙමි කීමි. විති පියතෙම මට මෙසේ කීය. දුව මෙහිම ඒ ධර්මය පුරව. ආහාර පානයෙන් මහන බමුණන් සතපව. අනතුරුව මම ඇඳිලි වැඳ වැඳ අඩමින් පියාට කියමි. පෙරමා කළ ඒ පාපය දිරවන්නේමි. යළිත් පියතෙම දෙපා ඇත්තාන්ත අග්‍රවූ සර්වඥයන් වහන්සේ යමක් ප්‍රත්‍යක්ෂ කළ සිත්ත ඒ බෝධියටද අග්‍ර ධර්මයටද පැමිණව නිර්වාණයද ලබවයි කියයි. මව්පියන්ද සියලු නෑයන්ද වැඳ පැවිදිව සත් දවස තුළ තුන් නුවණ ලැබීමි. යමෙක මේ විපාකයේ ක්‍රීද ඒ මගේ ජාති සතක් දනිමි. එය නුඹට කියන්නෙමි. ඒ එක සිතින් අසව. ඒ මම එරකච්ච නුවර මහත් දන ඇති රන්කරුවෙක් වීමි. තරුණ මගෙන් මත පරදාර සේවනය කෙලිමි. ඒ මම ඉන් සුතව බොහෝ කලක් නිරේලි පැසුනෙමි. එසේ පැසී ඉන්නෙදී වැදිරියක කුස උපන්නෙමි. රැළට නායක මහ වඳුරු තෙම උපන් සත් දවසක් වූ මාගේ විජුවට නැසීය. පරදාර ගිය මේෙහි කර්ම විපාකයයි. ඒ මම ඉන් සුතව සිින්දවාරන්නේහි කනවෝ කුදූ එළ දෙනක කුස උපන්නෙමි. එහිදී බීජපාටනය කළ මම දොළොස් වසක් මුළුල්ලෙහි දරුවන් උසුලමින් පරදාරයෙහි ගිය පවින් පණුවන් දෙන් ආකූලව ගිලන් වූයේ වෙමි. ඒ මම ඉන් සුතව ගිරි වෙළඳකුගේ දෙනකගෙන් ලාකඩසේ රතුවස්සෙක දොළොස්වැනි මස බීජොද්ධරණය කරන ලද්දෙමි. මම නගුලද උසුලා ගැලද දරමි. පසුව පරදාරයට ගිය පවින් අන්දව ගිලන්වීමි. ඒ මම ඉන් සුතව නුවර වීථියක දාසයකදී පරදාරයට ගිය පවින් ස්ත්‍රී නූ පුරුෂ නූනා පුංසක වීමි. තිස්වැනි වසෙහි මලේ දුප්පත් දෙවිඳු බොහෝ ණය හිමියන් විසින් මඩනා ලද ගැල්කරු කුලයක දැරියක්ව උපන්නෙමි. විති ගැල්කරු තෙම ණය කුලිය උසව වැඩුණු කල්හි ඒමා හඩද්දි කුලෙගෙයින් ඇද පෙළයි. විතිව සොළොස්වැනි වසයවුන් බවට පැමිණි මා දැක ගිරිදාස නම් රියදුරකුගේ පුත්‍රයෙක් මා භාර්යා කෙළේය. ඔහුට සිල්වත්, ගුණවත්, ප්‍රසිද්ධ හිමියාට ඇලුණු අනෙක් භාර්යාවක් ඇත. මම ඇයට හිමියා සමග විරුද්ධ වන මන්ත්‍ර ගුරුකමක් කෙළෙමි. දාසියක් මෙන් ඌවටැන් කරන මා හැර දමා එද්ද මේ එහි විපාකයයි. ඒ කර්මයද මා විසින් කෙළවර කරන ලදී. මහානිකාල්තය. සුමෙද තේරී ගාථා. මන්තාවතී නුවර කොංච නම් රජුගේ අගමෙහිසේගේ සුමේද නම් දුවවීමි. ආරයන් විසින් පහදවන ලදිමි. සිල්වත් විසිතුරු කතා ඇති බොහෝදත් බුද්ධ ශාසනයෙහි හික්මුණුවෝ මෝපියන් වෙතට එළඹ මා කතාව දෙදෙනම අසවයයි කියයි. මම නිවනට ඇලුනෙමි. භවයට ඇතුළත් දිව්‍යමේ වුවත් සියල්ල අස්තිරය. කාමයෝ වනාහි හිසූ නීරස බොහෝ වෙහෙස ඇති කරන්නෝය. කාමයෝ කටුකය, සප්පයන් වැනිය. මෝඩයෝ එහි මුලාව නිරේහි වැටී දීර්ඝ කාලයක් දුක් විඳිමින් නැසේ. හැම විට කය වචන සිත නොවසා පවුකලාහු පාප කර්මයෙන් නරකයෙහි සුඛ කෙරෙති. නුවණ නැති අමන වූ දුකු තෘෂ්ණාවෙන් වට වූ ආර්ය සතයන් දෙසන කල්හි නොදන්නාහු අවබෝධ නොකරයි. මෑණියනි, බුද්ධෝත්තමයන් විසින් දේශනා කළ සතයන් නොදන්නා වූ ඒ බොහෝ දෙන සසර දේට සතුටු වෙති. දෙව්ලොව ඉපදීම කතත්. සසර සියල්ල අනිත්‍ය කල්හි දෙව්ලොව ඉපදීම සදාකාලික නොවේ. නැවත නැවත ඉපදිය යුත්තට අඥානයෝ සංවේග නොවේ. සතර අපායද දෙව්මිනිස් දෙදතියද කෙසේ හෝ ලබති. නරකයෙහි ඇද වැටුනුන්නට පැවිදි වීමෙක් නොවේ. දස බලහුගේ ශාසනයෙහි පැවිදි වන්නට දෙදෙනාටම අනුදන්. ජාති මරණ නැසීම පිණිස තැත් කරන්නේමි. කය වදුරු වලින් අසාර වූ සසර කවර සතුටු වීමෙක්ද? පැවිදි වන්නේමි. සසර ඇල්ම නැසීමට අනුදනිමි. මකුරු කාල ක්ෂණ වලින් තොර බුදුන් උපදනා ක්ෂණය ලදි. සීලයද බවසරද දිවි ඇතිතේ කඩ නොකරමි. ගෘහස්ථව ආහාර නොගනිමි. මැරෙන්නක සේවන්නේමි. මෙසේ සුමේදා තුම මව්පියන්ට කියයි. ඇගේ මව් තුම දුක් ඇතිවහලයි. දුකට පත්තියාද පහයෙහි බිම වැටී හුන්නියට ගිහිසක හොඳයයි හදවන්නට උත්සාහ කරයි. දරුව නැගී සිටුව ශොක කිරීමෙන් කිම? වාරණවති නුවර අනිකදත්ත රජතෙම විශිෂ්ට වූ ඇත්තේය. ඔහුට තීපාවා දෙන ලද්දෙහිය. අනිකදත්ත රජුට භාර්යාව වූ අගමෙහිසේ වන්නේහිය. දුව සිල් රැකීම බබසර හැසිරීම පැවිදිවීම ඉතා දුෂ්කරය. රජයෙහි තොප ආඥාවය, ධන සම්පත්තිය සැපවත්ය. ලදරුවෙහිය එහෙයින් කාම සම්පත් අනුභව කරව. දුව නුඹේ විවාහයද වේවා. මෙබඳු සංසාරගත අසාරයක් මට නොවේවා. පැවිදි හෝවන්නෙමි, ඇතහොත් මැරෙන්නෙමි. විවාහයක් නම් නැත්මය. අනුව කුසේ කුණු වූ, අපවිත්‍ර වූ, දුන්ද වූ වැදිරෙන මේ කාශුචයෙන් සම් පසුම්බියකු කුණප වූ මේ කුණු කයට සාරයයි කෙසේ ඇතුළත් වන්නේද? මම අතිශයින් පිළිකුල් මස්ලීන් තැවරුණු මේ පණ සමූහ මෙන් දැන් සිටිමි. අනුවන්ට වාස වූ පක්ෂීන්ට ගොදුරු වූ ශරීරය කාට දෙනු ලැබේද? පිළිකුල් කරන ඥාතීන් විසින් ඉවතලු නිශ්චල දර කැබැල්ලක් මෙන් පහ වූ සිත ඇති මේ ශරීරය නොබෝ කලකින් සොහොනට පමුණුවා දවයි. අනුන්ට ගොදුරු වූ එය සොහොනෙහි දමා පිළිකුල් කරමින් වතුර නාති. මව්පියෝ ඒකාන්තයෙන් පිළිකුල් කරති. මධ්‍යස්ථ ජනයා කිම? අඥානයෝ ඇට නහර සමූහ යුත් කෙල කඳුළු මල මුත්‍රයෙන් පිරුණු නිශ්ශාර කුණු ගොඩ වූ පෙහි ඇතුළත් වූ ඕය. යමෙක් මෙය බෙදා ඇතුළ පිටට හරවන්නේ නම් ගඳ නොවසිය හැකිව සිය මවද පිළිකුල් කරන්නේය. ජාතිය මුළු ස්කන්ධ ධාතු ආයතන යන ද්‍රව්‍යයේ දුකයයි නුවණින් සලකන්නේ කාහට විවාහයක් කැමති වන්නේද? සසර දුක කෙලවර වී නම් දිනපතා අලුත් අලුත් වූ ආයුධ තුන්සිය බැගින් ශරීරයේ වැටේ නම් මෙසේ සියක් වසක් මේ පහර සැපේකි. යමෙක් මෙසේ බුද්ධ වචනය දැන වෙහෙසීමට පැමිණේද, නැවත නැවත පෙළෙන ඔවුන්ගේ සසර ඉතා දීර්ඝය. දෙව්ලොවද, මිනිස් ලොවද, තිරිසන් යෝනියෙහිද, අසුර නිකායෙහිද, ප්‍රේතාත්ම භාවයෙහිද පීඩා අපමණ දක්නා ලැබෙති. නරකයන්හි වැටී පෙළෙන් උන්හට පීඩා වූ බොහෝ වේ. දිව්‍යාත්ම භාවයෙහිද රැකීමක් නැති. නිවන් සැපයට වඩා අනික් සැපයක් නම් නැත. යමෙක් බුද්ධ වචනයෙහි යෙදුනේද, ඔහු නිර්වාණයට පැමිණියාහුමය. ඔහු ඉපදීම මරණ නැති කිරීමට තැත් කෙරෙති. පියාණෙනි, මට කාමයුන් ඇලෙති. වමනයක් මෙනි, තල් සිඳීමක් මෙන් කරන ලදි. අසාර බෝධයෙන් කවර ප්‍රයෝජනද? අදම මහනවෙමි. බෝධ පියාට මෙසේ කියයි. යමෙකුට ඒ මම දෙන ලද්දෙමිද? ඒ අනික දත්ත රජතෙමේද වාරණවතී නුවර විවාහයට සුදුසු කලී පැමිණියේය. විති සුමේදා තුම නිල්වන් ගෙතූ මොලොක් කිෂ කලාපය කඩුවෙන් සිද ප්‍රාසාදය වසා ප්‍රථම ධ්‍යානයට සමවනි. පෝතුමෝද එහි සමවනි. අනික දත්ත රජතෙමේද නුවරට ආය. සුමේදා තුම පහයෙහිදීම අනිත්‍යය යන වැටහීම වැඩයි. බෝධ මෙනෙහි කරයි. අනික දත්ත රජතෙමේ වහා පහයට නැම්ගේය. රන් රුවනින් සැරසුණු කළ ඇදිලි ඇති ඔහු සුමේදාවට යදි. රාජ්‍යයෙහි අධිපති බවද ධනයද, ඈශ්චර්යද, කාම සම්පත්ද, ලබව. ලෝකයෙහි පස්කම් සැප දුෂ්කරය. රාජ්‍යය නුඹට දෙන ලදී. සම්පත් අනුභව කරව, දන් දෙව, සතුටුව, තීගේ මව්පියෝ දුකට පතය. ඔහුට සුමේදා තුම මේ කියයි. කාමයෙන් ප්‍රයෝජන නැත්තියක්මි, මුලාව නැත්තියක්මි. කාමයන්හි මැලව, කාමයන්හි දෝෂ බලව. සතර දිවයින් ඇති කාම භෝගීන්ට අග්‍ර වූ මහා මන්දාතු නම් රජෙක් විය. ඔහුට ආශාව නොපිරුණේය. මසෑහි කාලක්‍රියා කෙළේය. මේගේ දසදිග හාත්පස සතුරුවන් වසීද එය ලබාත් කාමයන්ගේ තෘප්තියෙක් නැත. මනුෂ්‍යයෝ ඇති නොවීම ඇරෙති. කාමයෝ කඩුව හා මස් තබා කපන කොටේ බඳයහ සර්ප හිසක් බඳය. ඇට සැකිල්ලක් බඳය. ඉනි හුල් මෙන්දව. කාමයෝ එකසේ නොවේ, ස්ථිර නොවේ, බොහෝ දුක් ඇත්තාහ, මහත් විෂයා. ඉනියම් කළ යකඩ ගුලියක් බඳය. පුවදුරු මුලිය, දුප්පලදී. කාමයෝ වෘක්ෂ පල බඳය, මස් පිඩු බඳය, දුක් ඇත්තාහ, සීනයක් මෙන් රැවටිලිය, හිල්වා ගත් දෙයක් වැනිය. කාමයෝ ආයුධ හාහුලක් බඳය, රෝගයකි ගඩකි, දුක්පදවයි, මරණ දුක්දී. ඉනි අඟුරු වලක් බඳය, දුකට මුලිය, වියදී, වදකේකි. මෙසේ කාමයෝ බොහෝ දුකය, අන්තරාය කරයයි කියන ලද්දාහ. සංසාරගත කිසිවක මාගේ යයි මට කිසි විශ්වාසයක් නැත. මාහිස ඇවිල දන විට අනිකෙක් කුමක් කරයිද? ජරා මරණයන් ලොහු බඳන කල්හි එය නැසීමට වෑයම් කටයුතුයි. මම දොරහැර දෙමාපියන්ද, අනිකදත්ත රජුද දැක බිම උන් අනන ඔවුනට මේ කීමි. පියාගේ මරණය, සොහොයුරු මරණය, තම හිංසාව යනාදිය උදෙසා නැවත නැවත හඬන්නා වූ බාලයන්ට සංසාරය ඉතා දීර්ඝමයි. සසර සැරිසරන සතුන්ගේ කඳුළුද, වී කිවිදලේද, අප්‍රමාණය. ඇට රාශියද සිහිකරව. එක් කපක කඳුළු, කිරි, ලී සිව් සයුරෙහි ජලයට අධිකයි. ඇට ගොඩ වෙකුල්ල පර්වතයට සමය. දඹදිව මුළු පොළොව දෙබර ගෙඩි පමණට කළ ගුලි අග මුල් නැති සසර මල මව්වරුන්ට මඳ වෙති සිහිකරව. තන දර අතු කොළ සතර මුල් පමණට කැපූ කැබැලි අග මුල් නැති සසර පියවරුන්ට මඳ වෙති සිතව. පෙරදිග මුහුදෙහි අපර දිගටද කැරකෙන විය සිදුරෙන් අහස දකින කණකැස්බ සිහිකරව. ඔහුගේ අහස දැකීමද මිනිසක් බව ලැබීමේ උපමාවද සිහිකරව. පෙන පිඩක් බඳු වූ අසාර කාය නම් වූ රූපය සිහිකරව. අනිත්‍ය වූ ස්කන්ධයන් දකුව. නරකයෙහි බොහෝ දුක් සිහිකරව. නැවත නැවත ඒ ජාතීන්හි සොහොන් උස්කරන්නන් සිහිකරව. කිඹුල් බියද සිහිකරව. චතුරාර්ය සතයන්ද සිහිකරව. නිවන ඇති කලී පිරුණු පස් කටුකෙන් කිම. සියලු කාම රතීහු පංච කටුකේට වඩා අතිශයින් කටුකය. නිවන ඇති කලි පංච කාමයෝ ඔබට කිම. සියලු කාම රතීහු ඇවිල ගත්තාහ. හැකැරුණාහ. කම්පිතය, සවනීය. සතුරන් නැති කලි බොහෝ සතුරන් ඇති කාමයෙන් කිම. කාමයෝ වනාහි රජ ගිනි සොර දිය අප්‍රිය දායාදීන්ට සාධාරණය හා. බොහෝ සතුරෝ වෙති. නිදීම ඇති කලි යමෙකි වද බන්ධනය වේද එබඳු කාමයෙන් ඔබට කිම. කාමයෝ නම් රාමකයා. වද බන්ධන දුක්ඛයන් නිමිති. ඇවිලගත් තනසුල අල්ලන්නවුගේ අත දවයි. මුදන්නා නම් නොදවයි. තනසුලකට බඳු කාමයෝ අල්වා ගත්තවුන් දවති. නොමුදත්. ස්වල්ප කාම සැපය නිසා මහත් වූ සැපය නොහරුව හැම ගිලි මහ මත්සයමින් පසුව නොවැනසෙව. පළමුව ඒකාන්තයෙන් කාමයන්හි හික්මෙව. බලු දමින් වඳනා ලද සුනකයෙකු කවුරු නසක්ද? කාමයෝ සැඩොල්හු සුනකයන් මෙන් ඇලුනාහු නසත්. කාමයෙහි යෙදුණු තැනැත්තේ අප්‍රමාණ දුකද බොහෝ සිත දොම්නස්ද ලබයි. අස්ථිර කාමයන් පහකරව. නොදිරීම ඇති කලි දිරීමට යන නුඹගේ කාමයෙන් කිම. සියලු තන්හි සියලුම ජාතිහු මරණ රෝගවලින් මඩනා ලදහ. මේ නිවන දිරීම් රහිතය, මරණ රහිතයි. අජරාමර නමි, සුඛ රහිතයි සතුරු හිරිහැරීම් තොරය. නිර්භයය. තැවීම රහිතය. මේ බොහෝ දෙනකු විසින් ලබන ලදී. යමෙක් නුවණින් තැත් කරයිද අදද මේ අමාව ලැබිය හැකිය. උත්සාහ නොකරන්නහු විසින් නොහැකිය. සංස්කාරයන් කෙරෙහි ඇල්මක් නොලබා අනික දත්ත රජ හික්මවමින් සුමේධාව මෙසේ කියයි. කැපෝ හිසකේ බිම හෙළීය. ඒ අනික දත්ත තෙම නැගිට ඇගේ පියාට ඇඟිලි බැඳ මෙසේ ඉල්ලයි. නිදී මේ ඇත්ත දක්නා වූ සුමේධාව පැවිදි වීමට හරුව. මව්පියන් විසින් හරණ ලද්දී ශෝකයෙන් බැයින් බිය වූවා පැවිදි විය. හික්මෙන්නිය විසින් දැනීම් සයද, රහත් ඵලයද ලැබිය. ඒ රාජකන්‍යාවට ආශ්චර්ය අද්භූත වූ ඒ නිවන විය. අන්තිම කාලයෙහි පූර්ව නිවාස චරිතය කීයේ මෙසේය. கோணாகமன புதன் சமயி துணிஹெலியோ அப்பி நவ கிவல் சகித சங்காராமயக் கரவா விஹார தானயக் துனிமு தச வரக்து சியக் வரக்து தச தஹாஸ் வரக்து கோட்டி வரக்து தெவ்லவ உப்பனிமி மினிஸ்லவ உப்பன் வாரக்கியனு கிம திவியன் அத்தர மகத்ரித்தி எத்திவீமி மினிசத் பவிக்கியனு கிம சக்விதி ரஜஹட மெஹிசியவோ ஸ்ரீரத்னே மமவீமி ஏய ஹேதுய ஏய ஹட்டகன்மய மூலிய விய ஏயம சாசனேஹி செனசீம விய ஏயம பலமுவன எக்வீம விய தர்மேஹி எலுனு மட ஏயம நிவீம விய யமித் மெசே கரத்த அலாமக பிரக்ஞா ஏத்தஹுகே வச்சனே அதஹத்த சன்ஸ்காரேஹி கலகிரிதி கலகிரீமலதி